අංති බුද්ධං සරණං ගච්ඡාමි තුතියංති ධම්මං සරණං ගච්ඡාමි තුතියංති සංඝං සරණං ගච්ඡාමි තතියංති බුද්ධං සරණං ගච්ඡාමි තතියංති ධම්මං සරණං ගච්ඡාමි තතියංති සංඝං සරණං ගච්ඡාමි අදිනාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ච පමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පච්ච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ගෞරවනීය මහා සංඝරත්න වහන්සේයි සදහවත් වාසනාවන්ත පින්තුනි දැන් අප බලාපොරොත්තු වන්නේ මේ සෝදානක් කළ තියෙන පූජා දරවයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට අප සරණගිය අපේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ අරහනාදී නික්ලේශී සම්බුදු ගුණයට කරන පූජෝපහාරයක් සේ සලකා අප මේ සියලු පූජා දරවයන් පූජා කරමු. ප්‍රේමසින ධම්ම Now we are going to offer these items to the Supreme Buddha, our spiritual teacher. The Buddha, who developed his mind to the maximum level with great compassion and great wisdom. When we offer something to Buddha, even though Buddha has passed away, when we think about his noble qualities, he is alive in our life. That is why we do these activities. Whenever we think about the Buddha, it means we are contemplating on his noble qualities. This is one of the meditation techniques, Buddha Anusati. Whenever we think about the Buddha's noble qualities, our mind is so pure and calm. You know, if you have a very good friend with good qualities, when you think about him, your mind is so pure and calm. You are so happy because of his qualities. But the Supreme Buddha, our spiritual teacher, he was the best person in this world. He developed his mind to the maximum level and also he was respected by not only human beings but even the deities, Brahmas too. When we offer something to the Blessed One, we think his noble qualities. All the qualities that the Blessed One possessed can be summarized into 9. Iti viso Bhagava Arahan. Such individuals called one worthy, Samma Sambuddho, supremely enlightened, Vidyakarana Sampanno, endowed with knowledge and conduct, Sugato, well born, Lokavidu, not of the world. Anuttaro Purisa Dhammasarati, incomparable train of persons to be tamed. Sattaha Deva Manusanam, the supreme creator of deities and men. Buddha, enlightened, and Bhagava, exalted. These are the qualities that we reflect on when we offer these items to the Supreme Buddha. He pointed out the way how we purify our mind and also how we develop our mind to the maximum level. As grateful heart, as grateful followers, we do these activities. We offer these items to the Supreme Buddha, contemplating on the Buddha's noble qualities. You have prepared drinks, flowers, water, incense, candles, these things. Now we are going to offer these items to the Supreme Buddha concerning his noble qualities. With that great devotion, let's recite the Gatha to offer these items to the Supreme Buddha, our spiritual teacher. Sadhu, sadhu, sadhu. Iti piso bhagava arahaṁ sammā sambuddho vidyā charana sampanno sugato loka vidu anuttaro purisa dhamma sārati sattā deva manussāna buddho bhagavāti buddhaṁ jīvita pariyantaṁ saraṇaṁ gacchāmi Yeah. තායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං අදිවාසේ තුනෝ බන්තේ පානියං නුපනාමිතං අනුකම්පං නුපාදාය පටිගන්හාතු මුන්තම අදිවාසේ තුනෝ බන්තේ ගිනාන පංචයන්නිමං අනුකම්පං නුපාදාය පටිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. Friends in the Dharma, at this moment we are going to practice a meditation technique for few minutes. Especially, we hope to practice loving kindness meditation, Metta Bhavana. According to Buddhism, the Buddha's message, practicing Metta thoughts, loving kindness meditation is highly appreciated in Buddhism. The Supreme Buddha says, he who wishes to attain the peace of mind should practice loving kindness meditation. This is the first step of our spiritual life. The reason is that we mostly suffer because of anger. If you are able to overcome anger, be sure we can overcome more than 50% stress from our mind. That is why, as a technique, some psychiatrists use this technique for their clients in order to overcome stress. That is very important. We always contemplate on that, may all beings be well, happy and peaceful. Contemplating on that, now we are going to practice loving kindness meditation, Metta Bhavana. Okay, friends in Dhamma, please get ready for a short meditation. And please take a very relaxed posture that you are comfortable. Straight your body, please. Relax your body. If you are comfortable, please close your eyes gently. Please be aware of your body posture that you are sitting here. From your head to legs and from your legs to head, please be aware of your body posture. And keep your mind in the present moment. Please keep your attention around the nose or upper lip in the present moment. With the awareness of the present moment, now we are going to practice loving kindness meditation, Metta thoughts. We spread loving kindness to everyone, those who are in this world.

of liberation. May all beings in this entire world be well, happy and peaceful. May they attain their final bliss of liberation. I spread loving kindness thoughts to everyone, those who are in this universe. I see them all over the world, like my family, like my parents, like my siblings, like my children. I am friendly with everyone in this world. My mind is filled with loving kindness thoughts. I wish may all beings be well, happy and peaceful. Dukkha pantha ca nindukkhan, bhayam pantha ca nibbhayam, sokam pantha ca nissokam, hontu sabbe pipanino. Dukkhin pelena sattan dukkhin medetvā, biyen pelena sattan biyenati vetvā, sovin tevena sattan somnasan vetvā, nitin me hama sattan suvapan vintva. Sadhu, sadhu, sadhu. Gauravaniya Swami Vahansege avasarai sadahavat vasanavanta pinnathuni Harindra Mahatmage Nadisha Nonage me nivasehi අද විශේෂ පින්කමක් සිදු කරන අවස්ථාව. මේත වසරකට කලින් මිය ගිය මානෙල් ලියනගේ මෞතුමියට පුණ්‍යානුමෝදනා පින්සයි මේ සියලු පින්කම් සිදු කරන්නේ. ඉතින් පින්කමට සහභාගී වෙච්ච ඔබ හැමදෙනාම කල්පනා කරන්න ඔබේම නිවසේ ඔබේම අම්මා තාත්තා වෙනුවෙන් කරන පින්කමක්සේ හිතලා මේ පින්කමට ඉතාම ගෞරවයෙන් ආදරයෙන් සහභාගී වෙන්න. ඉතින් මේ රැස් වෙච්ච හැම දෙනාම බොහොම තිංවන්ත ශ්‍රද්ධාවන්ත පිරිසක්. එනිසාම තමයි ඔබට මේ පින්කමට සහභාගී වන්නට ආරාධනා කරලා ඔබ මේ පින්කමට සම්බන්ධ කරගෙන තින්නේ. ඉතින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ ගන්නට ශ්‍රද්ධාව දිනන ආකාරයට මෛත්‍රිය දිනන ආකාරයට එවාගෙම සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක උපරිම ලෙස පාත්‍රා ගන්නට අපේ හිතට මිතුරෙක් වෙලා හිත මිතුරු වෙලා හිත රැක ගන්නට දරන උත්සාහයක් අප මේ හිත පිරිසුදු කරගන්නට හිත ලස්සන කරගන්නයි අපි මේ හැමදේම කරන්නේ. අපේ හිත ලස්සන වුණොත් අපි යන්නේ හැමදැනම ලස්සනයි. අපේ ගෙදර ලස්සන වුණොත් ගෙදර ඉන්නකොට විතරේ ලස්සන තියෙන්නේ. අපේ ගාඩන් එක ලස්සන වුණොත් අපි ගාඩන් එකේ ඉන්නකම් විතරේ ලස්සන පේන්නේ. අපේ වාහනේ ලස්සන වටිනකම තියෙන්නේ වාහනේ නේලකට විතරයි. නමුත් අපේ හිත ලස්සන කරගත්තොත් අපි යන්නේ හැම තැනදම මල් වත්තක් අරගෙන ලස්සන සිතක් අරගෙන තමයි අපි හැම තැනම යන්නේ. අනේ නිසා තමයි අපේ හිත ලස්සන කරගන්න මේ වගේ ලස්සන දේවල් කරන්නේ. ඉතින් හිත ලස්සන කරගන්නේ හිතේ කුසල චේතනා දිනු කර ගැනීමෙන්, මෛත්‍රිය, සතිමත් බව, ශ්‍රද්ධාව, ප්‍රඥාව මේ ගුණාංග දිනු කරගත්තු පමණටයි අපේ හිත ලස්සන වන්නේ. අපේ හිත ලස්සන නම් අපි යන හැම තැනම ලස්සනයි. අපි ඇසුරු කරන ඇලේ ආශිර්වාදයක්, පිනක්, සතුටක්. එයා කැමති අපි ළඟින් ඉන්න. එයා කැමති අපි ආලෝක කරගන්න. එයා අපට ලොකු ගෞරවයක් දක්වනවා. අනේ නිසා තමයි අපි ගුණ දහමින් දිනුවන්නට මේ හිත ලස්සන කරගන්න මේ වගේ දේවල් කරන්නේ. හොඳයි. හැම දිනෙකම සාදුකාරයක් පවත්වන්න. Sampurita pamita paramita balena vidvansiyo kila kilesa samoha jalam teneva landa arahan අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තකෙත්වාන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. හොඳයි පින්තුනි, අද දින මේ අත්හන් මේ නිවසට රැස් වෙලා ඊටම වටිනා ආනිසංසදායි පින්කම සිදු කරන අවස්ථාව. පින්තුනි, අප ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ධර්මය කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතය ගැනම තේරුම් ගැනීමක්. ධර්මයේ සඳහන් වෙනවා හරියට ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ කණ්ණාඩියක් පිස දැමීම වගේ කියලා. අපි ඉස්සරහා තියෙන මිර එකක් අපි පියදානකොට පේන්නේ අපේම ඡායාව, අපේම රූපය තමයි අපට පැහැදිලිව පේන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමත් අන්න ඒ වගේ. ඇත්තටම අපේ ජීවිත කතාව තමයි මේ කියන්නේ, වෙන දෙයක් නෙවෙයි. ඒ කතාව අහන්න අහන්න මොකද වෙන්නේ? අපේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් ගුණධම් අපට පේන ගන්නවා. එතකොට ඒ තුලින්ම අපි ජීවිතේ ලොකු උනන්දුවක් ඇති වෙනවා දිනෙන් දින අපේ දිනු වෙන ඕන කියලා. අපේ ජීවිතයේ දිනුව කියන එක තීරණය වෙන්නේ එකහතකින් අපි ළඟින් ඇසුරු කරන අයට අප ගැන ප්‍රසාදයක් තියෙනට ඕන. මුලින්ම අපට කෙනෙක් මුණ ගැහුණාම ප්‍රසාදයට පත් වෙන්නේ අපේ බාහිර දේවල් වලින්. අපේ අධ්‍යාපනයෙන්, අපි කරන රැකියාවෙන්, අපේ වාහනයෙන්, අපේ රූප සම්පත්තියෙන්, අපේ කටහඬින්, මේ වගේ දේවල් වලින් තමයි මුලදී අපට කෙනෙක් පැහැදෙන්නේ. ඒ පැහැදීම ටික කලක් තියෙන්න පුළුවන්. වැඩිම උනත් අවුරුද්දක් විතර තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ළඟම ඉන්න අය අපට පැහැදෙන්නේ මොකටද? අපේ ගතිගුණත් එක්ක. ඒ ගතිගුණත් එක්ක තියෙන බැඳීම අර රූපයත් එක්ක තියෙන බැඳීම වගේ නෙවෙයි. ඊට වඩා ඉහළ ගිහපු දෙයක්. ඒ අර මුලින් විශ්වාසය තියෙන අපට ලං වෙච්ච අය අපට රූපය පිළිබඳව විතරක් නම් විශ්වාසය තියලින්නේ. රූපය වෙනස් වෙනකොටම අපි අත්හැරලා යන්න පුළුවන්. නමුත් ගුණධම් එක්ක ඒ තියෙන බැඳීම ඇතැම් විට අපි රූපය වෙනස් වුණොත්, ඇතැම් විට ලෙඩ වුණොත් කලින්ටත් වඩා අපට ආදරය ගැටියි. ඇයි? අපිත් එක බැඳිලින්නේ අර ගුණයත් එක්ක. අන්න ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ සමාජයේ වාසය කරන කාලයේදී අනිත් අයගේ ඉහළම ප්‍රසාදයට පත් වෙන නම් අපි දිනු කරන්න ඕන ගුණාංග මොනවද කියලා. එතකොට අන්නේ ගුණාංග ටික දිනු වෙනකොට එක පැත්තකින් බාහිරින් ප්‍රසාද විතරක් නෙවෙයි අපටම අපි ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. බාහිරය ඇතැම් විට යට නොතේරෙන්න පුළුවන් අපිට කොච්චර ගුණධම් තියෙද කියලා. අපිව නොහඳු ගන්න උනත් පුළුවන්. නමුත් අපි දන්නවා අපේ ළඟ තියෙන ගුණාංග සහ අපි අපටම ජීවිතේ පිළිසරණක් රැකවරණයක් රෙෆියුජි එකක් අප සකසා ගන්නවා. අන්න එතෙන්දී මුළු බාහිර ලෝකයක්ම අපට පිටුපෑවත් අපෙන් විරසක වුණත් අපෙන් අයින් වුණත් අපට නැති වෙලා ගියත් අර තමන් හදාගත්තු හිත අපේ ආධ්‍යාත්මික දියුණු විසින් අප ඉහළම තැනක ඔසවල තබනවා. අන්න එහෙම දියුණු කරන ඕන ගුණාංග ටික ඉතාම කෙටියෙන් කිව්වොතින් බුදුදහමේ තියෙන ගුණාංග ටික අපි ඉතාම කෙටියෙන් සලකලා බැලුවොත් කරුණු කීපයකට ගොනු කරන්න පුළුවන්. එයින් ආරම්භක ගුණාංගය තමයි සුවච බව කියන එක, active listening කියන එක. We should be gently spoken. That is the very first quality that we should develop. මෙන්න මේ සුවච බව active listening කියන එක තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේත් ඒ වගේම ආධ්‍යාත්මික ශාස්ත්‍රයේත් දෙපැත්තෙම ඉහළට යන්න තියෙන මූලික ස්ටෙප් එක. එතකොට මෙන්න මේ ගුණාංගයෙන් ආරම්භ වෙලා තමයි අපි ඉදිරියට යන්නේ. එතකොට මේ active listening එකත් එක්ක ඊළඟට ඇතිවන දෙවෙනි ගුණාංගය තමයි gratitude කියන එක, කෘතඥතාවය කියන එක. මේකත් ඉතාම වැදගත්. අපේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා බලන එක ලක්ෂණයක් තමයි කළගුණ සැලකීම කියන කාරණේ. අපේ ළඟ කොයිතරම් gratitude එක තියෙද කියලා බලනවා. ඒක බලන එක සංකේතයක් තමයි තමන් තමන්ගේ අම්මට තාත්තට සලකන ආකාරය. මේකෙන් තමයි කොච්චර කළගුණ දන්න කෙනෙක්ද කියලා බලන ක්‍රමය. ආධ්‍යාත්මික පැත්තට ආවට පස්සේ කළගුණ සැලකීම බලන්නේ කොහොමද? එයා මේ මැසේජ් එක දෙන්න, මේ ස්පිරිචුවල් මැසේජ් එක දෙන්න අපට කොච්චර අය උදව් කළා tieද? ඒ බුදුහාඳුරු ගැන සංඝ රත්නය ගැන ලොකු ගෞරවයක් හට ගන්නවා. ඔබ මේ ධර්මය හරහා පහ දෙන්නේ ඒ සැරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලාට. උන්වහන්සේලගේ ගුණයට අපි පහදෙන්නේ. උන්වහන්සේලා කරපු කැපවීම, සේවය, ඒ ගුණය නිසා තමයි අද අපට මේ දහමක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා අප මේ අහන හැම දහම් පදයකම පිටුපස්සේ තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලා වසර 2500ක් කරපු කැපවීමක ප්‍රතිඵලය. අන්න ඒක කිසිවිටකත් ඔබ අමතක කරන්න එපා. එහෙම වුණොත් ඔබට අහිමි වෙන්නේ මේ ධර්මය. ධර්මය අහිමි වෙනවා කියන්නේ මේ මුළු බුද්ධෝත්පාද කාලයක්ම ඔබට අහිමි වෙනවා. ඔබ එතනපත් වෙන්නේ මේකට ඔබ ඒක ඔබට ලොකු අභාග්‍යයක්. මොකද අපි ලොකු පිනක් කළා මේ කාලයක ඉපදෙලා ඉන්නේ. ඒතර යම් යම් පුද්ගලයන්ගේ තියෙන අඩුපාඩු කන් නිසා අපට මේ ශාසනය ගිලිහුණා තින් අපට අහිමි වෙන්නේ මුළු බුද්ධෝත්පාද කාලයක්ම අහිමි වෙනවා. එහෙම වුණොත් එක පැත්තෙන් අපට සුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව මගහැරලා යනවා. අනිත් පැත්තෙන් අපට හිත දිනු කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. දැන් වෙනත් අලුතෙන් බුදුදහමට ආපු කෙනෙක් එයාලා අනිත් දේවල් හොයන්න එයාලා කෙලින්ම දර්ශනේ පැත්තට ගිහිලා ඉක්මනටම ප්‍රැක්ටිස් එකට එන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබත් දක්ෂ වෙන්නට ඕන මේ බුදුදහමේ ගැඹුරු තැන ඉහළින්ම ප්‍රැක්ටිස් කරන්න. ඔබට කරන්න පුළුවන් ඉහළම දේ මොකද්ද කියලා නිතර අවධානයෙන් ඉන්නට ඕන. එතකොට අපි මේ කතා කරේ ගුණාංග ගැන. පළවෙනි ගුණාංගය තමයි active listening එක, දෙක තමයි gratitude එක, ඒ කාපු ගමම් ඊළඟට එන එක තමයි generosity කියන එක, පරිත්‍යාග සිල්ලුත්වය කියන එක. නිතර අපි කෙනෙකුට දෙයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපේ පරිත්‍යාග සීලිය නම් අපේ හිතේ ලොකු සතුටක් ඒත් එක හට ගන්නවා. නිතර කුමක් හෝ දෙයක් වෙන කෙනෙකුට දෙන්න බලාගෙන ඉන්නේ. කෙනෙකුගේ අවශ්‍යතාවයක් බලලා ඕනෑම වෙලාවක යාට යම් කිසි උදව්වක් Tamanට පුළුවන් මට්ටමේ කරන්න බලාගෙන ඉන්නේ. භෞතික දේවල් වලින්. හැබැයි ඒ විතරක් නෙවෙයි. කෙනෙකුට දෙන්න තියෙන වටිනාම දේ මොකද්ද? ඈ? ධර්මය බොහොම හොඳයි. කෙනෙකුට තියෙන වටිනාම දේ තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති. The gift of Dhamma excels all other gifts. ධර්මයෙන් දෙන දානි අනිත් සියලුම දානයන් වලට වඩා වැඩි. ඇයි ඒකට හේතුව? අපි කෑමක් දුන්නොත් ඒක දවසය දෙකයි. ඇඳුමක් දුන්නොත් අවුරුද්දයි. රැකියාවක් වල දුන්නොත් විස්රාම වෙනකම් විතරයි. ගියක් හදලා දුන්නොත් ජීවත් වෙනකම් විතරයි. නමුත් කෙනෙකුට ධර්මයෙන් උදව්වක් කරොත් එයාගේ මුළු සසර ගමනට මේක හේතුවක් වෙනවා. උපකාරයක් වෙනවා. අන්න ඒ නිසා බුදුදහමේ හැටියට මේ ජෙනරොසිටි එක ඉහෙලීම ප්‍රැක්ටිස් කරන විදිය තමයි තමන් දහම තුලින් දැනුවත් වෙලා ගුණ දහමේ දිනුන අතරේදී හැකිතා කනිත් අයට ධර්මයෙන් උදව් කරන්න. විශේෂයෙන් තමන්ගේ ළඟම ඉන්න අයට ධර්මයෙන් උදව් කරන්න උත්සාහ කරන්න. එතකොට දානයේ තුන්වෙනි ක්වොලිටිය. හතරවෙනි එක තමයි සීලය කියන එක. පංචශීලයේ විශේෂයෙන්. පංචශීලය තමයි අපේ ආධ්‍යාත්මික දියුණුවෙහි සාමාජික දියුණුවෙහි පදනම. සාමාන්‍ය අපි නිතර පන්සිල් සමාදන් වෙන නිසා මේක එච්චර අපට වැදගත්කම පේන අඩු ඇත්තෙම. නමුත් පින්නතුනි මේ පහ ගෙදර ලස්සනට මේ පහ ලියලා තියන්න. දරුවන්ට කුඩා කාලේ පටන්ම මේක වැදගත්කම කියලා දෙන්න. මේ පන්සිල් පද ටිකෙන් පහම නෙවෙයි පින්නතුනි යම්කිසි කෙනෙක් දෙකක් රකින්නවනම්. අපි දන්නවනම් යම්කිසි කෙනෙක් සපුරාම සොරකම් කරන්නේ නැහැ කියලා. සොරකමින් වැළකී ඉන්නවා කියලා අපි දන්නවනම්. යම්කිසි කෙනෙක් කිසිසේත්ම කාමයේ වරදා හැසිරෙන්නේ නැහැ කියලා අපි දන්නවනම්. මේ පංචශීලෙන් දෙකක් මේ. බලන්න එයාගෙන අපට කොච්චර ගෞරවයක් හට ගන්නවද. ඒ වගේම යම්කිසි කෙනෙක් හොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවනම්. බොරු කියන්නේ නැහැ කියලා දන්නවනම්. 100%ක්ම මේ ගුණාංග දෙක යම්කිසි කෙනෙක් ළඟ තියෙනවා කියලා අපි දන්නවනම් අපට කොච්චර ගෞරවයක් හට ගන්නවද ඒක නැගෙන. එනන ඒ නිසානේ අපි කෙනෙක් අලුතෙන් මුණ ගැහුනහම එයා දන්න වෙනත් කෙනකින් අපි එයා ගැන අහනවා. කොහොමද අපි අහන්නේ? එයා හොරබරු නැති කෙනෙක්ද කියලා අහනවා. අහවල කෙනා හොරබරු නොකරන කෙනෙක්ද කියලා අහනවනේ. මොකද මේ අහන්නේ? මේ අහන්නේ පංචශීලයෙන් සීලපද දෙක රකින්නවද කියලා මේ අහන්නේ. හොරබරු කියන්නේ මොකද්ද? ඕ හොරකම් කරන්නේ නැද්ද? බොරු කියන්නේ නැද්ද කියලා මේ අහන්නේ. එතකොට මෙන්න මේ දෙක පිළිපදිනව නම් අපිට යාත්‍යක ඕන ගනුදෙනුවක් ව්‍යාපාරයක් කරන්න පුළුවන්. යා අපිට ගෙදර නැවත ගන්න පුළුවන්. නමුත් බලන්න පින්නතුනි මේ පහම කෙනෙක් රැක්කොත් කෙනෙක් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා අපි දන්නවනම් සොරකම් කරන්නේ නැහැ කියලා දන්නවනම් කාමයේ වරදා හැසිරෙන්නේ නැහැ කියලා දන්නවනම් බොරු කියන්නේ නැහැ කියලා දන්නවනම් මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ කියලා දන්නවනම් අපිට පින්නතුනි ඒ කෙනා ගැන කොච්චර ගෞරවයක් ආදරයක් හට ගන්නවදනේ වෙනත් කෙනෙක් ගැන. ඉතින් තමන් මේක රකින්නවා නම් තමන් නිසා අනිත් අයට කොච්චර ගෞරවයක් හට ගන්නවද? ඒ නිසා ධර්මයේ සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් මේ පහ රකින්නවා නම් ඒක නා අභ්‍යන්දේති අවේරන්දේති අභ්‍යාපජ්ජන්දේති කියලා කියනවා. ඒක නා ලෝකයට අභය දාණය දෙන කෙනෙක්, නිර්භයතාවය දෙන කෙනෙක්, මෛත්‍රිය ප්‍රදානය කරන කෙනෙක් කියලා. එයාගෙන් අපිට කිසිම බයක් නැහැ. දැන් බලන්න හොරකම් කරන කෙනෙක් ඉන්නවා කියලා අපි දැනගත්තොත් අපිට කොච්චර බයද නේ? නිතරම තමන්ගේ බෑග් එක ගැන බල බල ඉන්නේ. පර්ස් එක තිබිච්ච තැන බල බල ඉන්නේ. කොවිලෙත් බයෙන් සැකෙන් ඉන්නේ. නමුත් මේ ටික යම්කිසි කෙනෙක් යටින් මේ ගුණාංග ටික ආරක්ෂා වෙනවා නම් අපිට එයා ගැන කොච්චර ගෞරවයක්, විශ්වාසයක්, ආදරයක් හට ගන්නවද? ඒ නිසා මේ පහෙන් මුලදී එකක් වෙන්න පුළුවන්. එකකින් පටන් අරගෙන ටිකෙන් ටික වැඩි දියුණු කරගෙන මේ පහම උපරිම ලෙස තමන්ගේ ජීවිතය තුළ ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. මේක තමයි පින්නතුනි එක අතකින් මේක සීලය, අනිත් අතින් මේක අභය දාණය, අනිත් අතින් මේක මෛත්‍රිය. ඒ නිසා දානය, මෛත්‍රිය, සීලය මේ තුනම එකට යාකරන පාලමක් තමයි පංචශීලය කියලා කියන්නේ. ඒ නිසා මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න කුඩා කාලේ පටන්ම මේ පහ දරුවන්ට හොඳට උගන්වන්න. මේ පහ තුල දරුවෙක් ඉන්නවා නම් ඔබට ඒ දරුවා ගැන කොච්චර විශ්වාසයක් ඇති වෙනවද නේ? ගෙදරින් ඕන වෙලාවක යන්න පුළුවන්. කොයි වෙලාවට ආවත් තමන්ට දරුවා ගැන ගැටලුවක්, සැකයක්, ප්‍රශ්නයක් නැහැ නේ. ඔබේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා, භාර්යාව ගෙදරින් කීයට පිටත් වුණත්, ගෙදර කීයට ආවත් ඔබට කිසිසේත්ම ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ඔබට එන්නේ කීයටද කියන එක විතරයි ඔබට දැනගන්න ඕන. ඔබට වෙන දෙයක් ගැන ආයි ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. පින්නතුන් බලන්න කොච්චර විශ්වසනීයත්වයක්, කොච්චර මේ සමාජයේ යහපැවැත්මට කොච්චර යහපතක් වෙනවද බලන්න මේ පංචශීලයේ. දැන් මේ රටේ සමහර අය ඉන්නම අබෞද්ධ අය මුලින්ම බණහන් එනවා. ඒගොල්ලෝ එකපාර පංචශීල සමාදන් වෙන්නේ නැහැ. ඇවිල්ලා කාලයක් බණහලා ඇතැම්ට අවුරුද්දක් දෙකක් ගිහලා ඒගොල්ලන් කියනවා දැන් මට පංචශීල සමාදන් වෙන්න ඕන කියලා. ඒ පංචශීලයේ සමාදන් වෙන එක දැන් මේ උත්සවයක් විදිහට කරනවා. ඔබ දැකලා තියෙද්දන්නේ ඔය ඊස්ට් කෝස්ට් එකේ එහෙම සමහර තැන්වල පංචශීල සමාදන් වීමේ උත්සව තියෙනවා. එදාට ඒ කට්ටිය ග්‍රැජුවේෂන් එකක් වගේ හරිම සතුටෙන් මහා අභිමාණයෙන් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත්තා වගේ තමයි මේක සමාදන් වෙනවා. ඒ සමාදන් වෙච්ච දවසේ ඉඳලා පින්නතුණි ආයි කිසිදාක ඒ කිසිම සිල්පදයක් එයා කඩන්නේ. හැබැයි එතෙන්ට එන කාලයක් ගත වෙනවා. ඒ කට්ටියට එකපාර ඉන්න බෑ කට්ටියට. ඒගොල්ලන් පුදුම සතුටින් කියන්නේ දැන් මම පන්සිල් රකින්න කෙනෙක් කියලා. දැන් ඔබට ඩොක්ටරේට් එකක් තියෙනවා නම් ඔබ කවුරු හරි හම්බුනහම කියනවනේ මට ඩොක්ටරේට් එකක් තියෙයි කියලා නේ. අන්න ඒ වගේ තමයි ඊටත් වඩා ගෞරවයෙන් අභිමානෙන් ය කියනවා මං දැන් පන්සිල් රකින කෙනෙක් කියලා. මේක තමයි සමාජයේට තමන් ගැන දෙන්න පුණා රෙකමෙන්ඩේෂන් එක. මීට වඩා ලොකු දෙයක් නැහැ කියනවා. ඔබ ප්‍රොෆෙසර් කෙනෙක් කියනට වඩා, ඔබ ડોක්ටර් කෙනෙක් කියනට වඩා, ඔබ ලෝයර් කෙනෙක් කියනට වඩා, ඔබ ඉංජිනේර කෙනෙක් කියනට වඩා, ඔබ සයන්ටිස්ට් කෙනෙක් කියනට වඩා ඔබට අභිමානයක්. ඔබ අවංකව පංචශීල රකින කෙනෙක් කියලා සමාජයට කියන එක. ඒක සමාජයට පෙන්වන්න විතරක් නෙමෙයි. ඒක අපේ හදවතින් අපි කරන දෙයක්. නමුත් සමාජයක දැනගත්තොත් කොයිතරම් ගෞරවයක්, විශ්වාසයක්, අභිමානයක් තමන්ට මේ සමාජය තුළ ලැබෙනවද කියලා බලන්න. ඒ නිසා පංචශීල රැකීම ගැන ඔබ ඉතාම සැලකිලිමත් වෙන්න, ඒක ඉතාම ආදරෙන් ගෞරවයෙන් කරන්න. හැමදාම හිතන්න මම පංචශීල රකින කෙනෙක් කියලා. ඒක සීලයක් විතරක් නෙවෙයි, ඒක සීලානුසුති භාවනාව කියලා කියනවා ඒකට. තමා රකින සීලය නිකන් රැකකට විතරක් වැඩන්නේ නැහැ. ඒක නිතර නිතරම හිතන මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, මම සොරකමින් වැළකීච්ච කෙනෙක්, මම මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියලා මේ කරුණ පහ නිතර නිතරම තමන් ගැන හිතන්න. ඒ හිතන හැම මොහොතකම තමන්ගේ හදවත හරියම ලස්සන වෙනවා. තමන්ට ලොකු මොටිවේෂන් එකක් ඇති වෙනවා. මෙන්න මේක තමයි මරණයෙන් පස්සේ තමන් අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන බවට තියෙන සංකේතය. මේක තමයි මරණයෙන් පස්සේ තියෙන ඉන්සුරන්ස් එක. මේක හෙල්ත් ඉන්සුරන්ස් එකට වඩා වටිනවා. ලයිෆ් ඉන්සුරන්ස් එකටත් වඩා වටිනවා. අර ගේට්වේ තියෙන කෝඩ් එකටත් වඩා වටිනවා මේක. ඔබේ ගෙදරට එනකොට බොහොම ආරක්ෂා දාලානේ තියෙන්නේ නේ. නිකන් කෙනෙකුට එන්න බෑනේ නේ. එතකොට ඒ ආරක්ෂාව ඔබ මැරෙනකන් විතරයි. නමුත් මේ සිල්වන්ත භවෙන් ඔබට ලබා දෙන ආරක්ෂාව ඔබ මුළු සසර ගත ජීවිතයටම කරන ආරක්ෂාවක්, ඉන්සුරන්ස් එකක්. ඒ ගැන නිතර නිතරම හිතලා ඔබ සතුටු වෙන්න. ඔබ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් නම් ඔබට දිනපතා සතුටු වෙන්න තියෙන කාරණා වලින් මේක පළවෙනි කාරණේ බවට පත් කරගන්න, ප්‍රධාන කාරණයක් බවට පත් කරගන්න. ඊළඟ පියවර තමයි මෛත්‍රී භාවනාව කියන එක. අර පංචශීලයට වඩා කියලා කියපු දෙයක්, සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියන මේ මෛත්‍රී සිතුවිල්ල හැකිතාක් දුරට දිනු කරගන්න. එහි ප්‍රතිඵලය තමයි තමන්ගේ හිතේ අනිත්‍ය ගැන තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙලා යනවා. මේකේ ඉහළම එක්සැම්පල් එක තමයි, ඉහළම මට්ටම තමයි කරණිමෙත සූත්‍රය දැක්වෙන්නේ මාතා යතානි යම් පුත්තම් ආයුසා ඒක පුත්ත මනුරකේ කියලා කියන්නේ. අම්ම කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවාට යම්කිසි ආදරයක් දක්වනව නම්, දැන් ඔබටත් එකම දරුවෝ ඉන්න අය ඉන්නවනේ මෙතනනේ සමහර අය, අන්නේ දරුවට ඔබ ආදරයක් දක්වනවා නම් අන්න ඒ විදියටම අනිත් දරුවෝ දිහත් බලනවා. මේ මට්ටමට හිත දිනුනා කියලා කියන්නේ බලන්නනේ කොච්චර තමන්ගේ හිතේ දිනුවද්ද මේක, කොච්චර මානසික සැනසීමක්ද තමන්ට. අපි අද කරන විවේචන කොච්චර අඩුවේද එහෙනම්. යම්කිසි වරදක් කරහම්ම පුද්ගලයේ ඒ කෙනාට සමාජයෙන් බනිනවා. හුඟක් අය යාට බනින දොස් කියනවා. ලොකු වරදක් කරපු කෙනෙක්කට ලොකු දඬුවමක් දුන්නොත්, මරණීය දඬනයක් දුන්නොත් සමාජයේ මිනිස්සු මොකක් කියාවිද? හොඳ දඬුවමක් දුන්නේ කියලා කියයි නේද සමාජෙනි? හැබැයි ඒ දඬුවම දෙන කෙනාගේ අම්ම හිටියොත් අම්මට කොයි වගේ හැඟීමක් ඒද? යම්කිසි අම්ම කෙනෙක් තමන්ගේ කුසෙන් දරුවෙක් බිහි කළා, ඒ බිහි කරපු දරුවා වරදක් කළා, ඒ දරුවා එල්ලුම් ගහට යන දවසේදී ඒ අම්මට කොයි වගේ හැඟීමක් ඒවිද? ඔබ ඒ වරද කරපු කෙනාට දඬුවම ලැබෙනකොට හොඳයි කියලා කියද්දී ඒ අම්මගේ හදවතේ කොච්චර ගින්දරද නේ? දැන් වර්තමානයේ ස්වාමීන් වහන්සේටත් හුඟක් දෝෂාරෝපණ තියෙන කාලයක්. මම එක හාමුදුර කෙනෙක්ගෙන් ඇහුවා, හාමුදුරනේ දැන් මෙහෙම දෝෂාරෝපණය කරනකොට බොහෝ දෙනෙක් සතුටු වෙනවා. දඬුවම කරනකොට, ඒව ප්‍රචාරය කරනකොට සතුටු වෙන සමහර අය. මං ඇහුවා දැන් මේ වගේ සිද්ධියක් දැක්කොත් වැඩිපුරම දුක් වෙන කවුද කියලා. දැන් මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තෙම ඔබ දන්නවනේ මේක ඇත්තෙම අමුතුවෙන් කියන දෙයක් නැහැ. එතකොට මේ වගේ ප්‍රශ්නකදී වැඩිපුරම දුක් වෙන්නේ කවුද කියලා? වැඩිපුරම දුක් වෙන්නේ ඇත්තෙම ඒ කෙනාගේ පුද්ගලික අමු විතරක් නෙවෙයි. මුළු සංඝ සමාජයේ මෙන්න හාමුදුරුන්ගේ අම්මලා තමයි හුඟක්ම දුක් වෙන්නේ. ඒ අම්මලා හැම හාමුදුරු කෙනෙක්ම සලකන්නේ තමන්ගේ දරුවෝ වගේ. ඉතින් වෙනත් හාමුදුරු කෙනෙකුට කරදරයක් වුණත් අර අම්මලා හරි හැම දිනෙකම හරියට දුක් වෙනවා. ඒ අම්මලා තමයි විශාලම කැපවීම කළ තියෙන්නේ මේ හාමුදුරන්ගේ පිටපස්සේ ඉඳන්. මේ ශාසනය ගෙන යන්න ශාසනය ජීවත් කරවන්න ඒ බොහෝ අම්මලා විශාල පරිත්‍යාගයක් කළ තියෙනවා. ඒ අම්මලට ලැබිච්ච දරුවන්ගෙන් හොඳම දරුව තමයි ශාසනයට පූජා කළ තියෙන්නේ. ඉතින් එවැනි දරුවන්ට කරදර වෙනකොට ඒ අම්මලා හදවතින් හුවා දුක් වෙනවා පින්නතුනි. එනිසා අපේ මෛත්‍රිය දිනු වෙනකොට අපි වරදට ලක් වෙච්ච කෙනාට වඩා බලන්නේ වරද කරපු කෙනා දිහා. ඒ කරපු කෙනා කොච්චර පීඩනයකට කොච්චර දුකකට කොච්චර අපහසුවකට සසරගත ජීවිතයේ කොච්චර පහළ වැටීමකට ආවෙනවද? මෙන්න මේක තමයි මෛත්‍රියේ තියෙන ලක්ෂණය. අම්ම කෙනෙකුට දරුවන් කීප දෙනෙක් ඉන්නවනම් ගෙදරක දරුවෝ 4-5 දෙනෙක් ඉන්නවනම් අපි කියමු දරුවෝ 6 දෙනෙක් ඉන්නවා අම්ම කෙනෙකුට. දරුවෝ 5 දෙනෙක්ම ප්‍රොෆෙසර්ලා මහාචාර්යවරු. නැත්තම් සයන්ටිස්ට්ලා කියලා කියමු. එක දරුවෙක් ඉන්නවා එයා ආබාධිතයි. නැත්තම් මන්දබුද්ධිකයි. අම්ම වැඩිපුර ආදරේ කාටද? ඔව් අර ආබාධිත මන්දබුද්ධික දරුවට තමයි මම වැඩිපුර ආදරේ. අම්ම ජීවිතේ වැඩිපුරම කාලයක් ගත කරන අර දරුවත් එක්ක. මේක තමයි අම්ම කෙනේ තමන්ගේ දරුවන්ට සලකන ආකාරය. මේක තමයි මෛත්‍රියේ සලකුණ. කෙනෙක් හොඳට ඉන්න ඇයට සුබපතන නෙවෙයි යන්නේ. මෛත්‍රී සාගත කෙනා නිතරම බලන්නේ අඩුපාඩු තියෙන කෙනා, දුෂ්කරතා තියෙන අය, රූප සම්පත්තියෙන් අඩු අය. ඒ ඇත් එක තමයි වැඩිපුර කතා බහ කරලා සතුටෙන් එය පිළි අරගෙන ඉන්නේ. ආබාධිත කෙනෙක් ආවත්, ඇතැම්මිට මුහුණේ පැහැපත් බව අඩු කෙනෙක් ආවත් එයාගේ ළඟට තමයි ඉස්සෙල්ලා යන්නේ. ඇත් එක කතා බහ කරලා කොහොමද එයා කොහේ ඉඳලා දාවේ? එයා ඇතැම්මිට මානසික දුකෙන් ඉන්නේ යාට තියෙන මේ ප්‍රශ්නේ හින්දා. එනිසා මෛත්‍රී සාගත තියෙන කෙනා මෛත්‍රී ළඟට මෙන ඊළඟ ලක්ෂණය තමයි කරුණාම කියන එක. ඊළඟට මුදිතා ගුණය. එයාගේ සැපතේදී සතුට වෙනවා. උපේක්ෂාව මැදහත් බව. එතන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණම දිනු වෙනවා මෛත්‍රියත් එක්ක. එනිසා අපි මේ ගුණාංග ටිකක් මේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. පළවෙනි එක තමයි active listening. දෙවෙනි එක gratitude, generosity, 5 precepts, loving kindness meditation and finally mindfulness. සතිමත් බව. සතිමත් බව කියන්නේ මේ මොහොතේ ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක. වර්තමාන මොහොත තුල සිත තියාගෙන ඉන්න එක සතිමත් බව කියලා කියන්නේ. ඒක ක්‍රම දෙකකට ඉන්න පුළුවන්. එකක් තමයි සම්මුති සත්‍ය තුල ඉඳගෙන සතිමත් භවෙන් ඉඳීම. දැන් මේ වෙලාවේ මොකද්ද වෙන්නේ? මේ පරිසරය ගැන අවධානයෙන්, තමන්ගේ ශරීරය ගැන අවධානයෙන්, අනිත් අය කරන කියන දේවල් ගැන අවධානයෙන්, මේක සතිමත් භවයේ මුල් පියවර. මේක සම්පූර්ණ මයින්ඩ්ෆුල්නස් එක නෙවෙයි. මේ වෙලාවේ තියෙන සිදුවීම් ගැන වර්තමානයේ තුල ජීවත් වෙන එක. ඒකට කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා බුදුදහමේ. හැබැයි මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කියලා එකක් තියෙනවා. ඒක මේ සම්මුති සත්‍යයට වඩා ගැඹුරට ගිහිපු එකක්. අර සම්මුති සත්‍ය තුල තියෙන එක හරියට අයිස්බර්ග් එකක උඩ තියෙන කෑල්ල වගේ. අයිස්බර්ග් එකකින් වතුරෙන් උඩට ඇවිල්ලා තියෙනනේ කෑල්ල. ඒක පොඩ්ඩයි පේන්නේ අපට. අයිස්බර්ග් එකේ යට තියෙන කෑල්ල බලන එක තමයි මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කියලා කියන්නේ. අන්න ඒක ලෝකෙට පැහැදිලි කරලා දෙන්නේ බුදුරජාන් වහන්සේ කෙනෙක්. දැන් සාමාන්‍ය මයින්ඩ්ෆුල්නස් එක මනෝවෛද්‍යවරුත් පැහැදිලි කරනවා. සාමාන්‍ය ලෝකයේ අනිත් ආගමික සාස්ෘරුත් කියනවා වර්තමානය තුළ හිත තියන් ඉන්න කියලා. නමුත් ඒක විතරක් නෙමෙයි බුදුදහමේ කියන ඊට වඩා ගැඹුරු තැනක් කියනවා. ඒ ගැඹුරු තැන මයින්ඩ්ෆුල්නස් එකයි සති සම්පජඤ්ඤය කියන කාරණා දෙකම යනවා. මයින්ඩ්ෆුල්නස් ඇන් වයිස් කන්සිඩරේෂන් කියන එක. නැත්නම් විස්ඩම් කියන එක. මෙන්න මෙතන එක තමයි ගැඹුරුම අවස්ථාව. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි ඔබ ඇත්තටම ජීවිතයෙන් ප්‍රතිඵල ගත්තු කෙනෙක් වෙන්නේ. මේක තේරුම් ගත්තොත් තමයි ඔබ දක්ෂ කෙනෙක් වෙන්නේ. මේකට සුතමේ ඥානය කියන එක තියෙනට ඕන. මේකට සුතමේ ඥානයත් චින්තාමේ ඥානයත් භාවනාමය ඥානයක් කියන මේ තුනම තියෙනවා. The wisdom of hearing, the wisdom of contemplating and the wisdom of meditation කියන එක. එතකොට සුතමේ ඥානය කියන්නේ මුලින්ම මේක විසන්නේ අහලා දැනගන්න ඕන මොකද්ද වෙන්නේ කියන එක මේක. ඒක අහන්න ලැබෙන්නේ බුදුදහම හරහාමයි. ඒක වෙන කිසිම දෙයකින් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය අපිට තියා සැරුවත් හාමුදුරන්ටවත් තනිය මේක අවබෝධ කරගන්න බැරි වුණා. සැරුවත් හාමුදුරුව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ හැරුණකොට ලෝකේ හිටිය ප්‍රඥාවන්තම කෙනා. ඒ ප්‍රඥාවන්ත කෙනාටවත් මේක තනියෙන් තේරුම් ගන්න බැරි වුණා. ඒ තේරුම් ගත්තේ ශ්‍රාවකයෙකුගෙන් අහලා දැනගෙන. එතකොට අන්නේ දැනගන්න යද්දී ප්‍රඥාව ඉහෙලටම දියුණු කරන ක්‍රමය තමයි මේකෙන් මේ කියන්නේ. දැන් බලන්න නිකන් සරල උදාහරණයක් බලන්න අපි කොච්චර ප්‍රඥාවෙන් ජීවත් වෙනවද කියලා. දෛනික ජීවිතයේ උදාහරණයක් අරන් බලන්න පොඩ්ඩක්. අපි කෑමක් කනකොට අපි කෑම කනවනේ. කෑමක රස දැනෙනකොට අපි හිතන්නේ ඒ රස දැනෙන්නේ පිඟාන තියෙන කෑමේ කියලා. කෑම කටට දිවට රස දැනෙනකොටම හිතෙන්නේ මේ පිඟානේ දැන් පේන කෑම ටිකේ රස එන්නේ කියලා නේද? එහෙම නැතුව වෙනස් විදියකට හිතිත කෙනෙක් ජීවිතේ ඉන්නවද කවුරු හරි? තමන්ට ඉතාම රසවත් කෑම පිඟානක දාගෙන කනකොට නිතරම රස දැනෙන්නේ මේ දැන් රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමේ කියලා. ඇත්තද ඒක? නෑ නෙනේ, මේ වෙලාවේ රස දැනෙන්නේ කටේ අර කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑමනේ. දැන් බලන්න ඔබ හුඟක් බුද්ධිමත් හුඟක් උගත් කියලා ඔබ හිතනවනේ. ඔබ බුද්ධිමත්ව ඉනවයි කියලා හිතේ හිතනවා පළක් කියලාටනේ. බලන්න මේ කාරණේවත් අපට ජීවිතේ කී වාරයක් නම් හිතෙලා තියෙද කියලා. අපි හැමදාම කටේ අර වමනියක් වගේ මිශ්‍ර වෙච්ච එක රස විඳිනකොට හැමදාම බලාගෙන හිටියේ පිඟාන දෙයක්. පින්නතුනි මෙන්න මේ එක්සැම්පල් එක තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. අපි වාහනය ඩ්‍රයිව් කරනකොට අපි නිතරම ඉස්සරහා බලන්නේ මීටර 10ක් 20ක් 30ක් ඉස්සරහා බලාගෙන තමයි ඉන්නේ. හැබැයි අපි කොහෙද ඉන්නේ? අපි පිටපස්සෙ ඉන්නේ රෝද හතර උඩ ඉන්නේ අපි. රෝද හතර උඩ ඉඳගෙන අපි ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහා බලාගෙන. අපි මේ මොහොතේ ඉන්නේ මීට කලින් දැකපු තැන තමයි ඉන්නේ. ඒ කලින් දැකපු තැන තමයි ජීවිතය යථාර්ථය. හැබැයි අපි බලන් ඉන්නේ ඉදිරිපිට. මේ උදාහරණයක් මේ කියන්නේ. අන්නේ වගේම තමයි ඔබ මේ වෙලාවේ ඔබට පේන රූපයක් තියෙනවා නම් ඒ පේන රූපයේ ලස්සනයි කියලා හරි කැතයි කියලා හරි ඔබට මේ වෙලාවේ ඇහෙන ශබ්දයේ ලස්සනයි කියලා හරි ඔබ තේරුම් ගන්නකොට ඔබ තේරුම් ගන්නේ චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි, තේරුම් ගන්නේ මනෝවිඥාණය. ඒක ඉක්මනටම අර මුල් එක්ස්පීරියන්ස් එක සීස් වෙලා ඒක නිරුද්ධ වෙලා නිතරම මේක තේරුම් ගන්නේ මනෝවිඥාණය. මනෝවිඥාණයෙන් තේරුම් ගන්නකොට ඒ මනෝවිඥාණයට පාදක වෙච්ච අර මුල් ඇසත් රූපයත් චක්කු විඥාණයත් චක්කු සම්පස්සයත් රූප සංඥාවත් රූප සංචේතනවත් කියන මේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට අපේ ජීවිතයේ යම් කිසි වෙලාවක දෙයක් ගැන ලෝභයක් හරි ද්වේෂයක් හරි ඇති වුණා නම් ඇති වෙලා තියෙන්නේ කොහොමද? මෙන්න මේක දන්නේ නැති හින්දා. අපි සම්පූර්ණ අපේ ජීවිතය කියන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. ඒකෙන් කියන්නේ රූපයක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. රූපයක් තියෙනවා. රූපයේ තීරණේ වන්නේ මේ මොහොතේ අපේ ඇසේ පෙනීමේ ශක්තියට අනුව. ඇසේ පෙනීමේ ශක්තිය තීරණේ වන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. මනසේ ස්වභාවයට අනුව ඇස් කන්න ආසාදී ආයතන නිර්මාණය කළ දෙනවා හැම මොහොතේ. ඒ ආයතන වලට සාපේක්ෂව තමයි බාහිර රූප ශබ්ද ආදී අපට එක්ස්පීරියන්ස් වෙන්නේ. ඒක මුලදී කන්ටැක්ට් වෙනවා. කන්ටැක්ට් වෙලා ඒක අපි තේරුම් ගන්න අවස්ථාවේදී ඒක නිරුද්ධ වෙලා ඒ අරබය හටගත්තු සංඥා වේදනා දෙක මනෝ විඥාණයෙන් තේරුම් ගැනීමක් වශයෙන් තමයි ඒක අපි හඳුනාගන්නේ. එතකොට පින්නතුනි අපි යම් තාක් ජීවිතේ යමක් කළා නම් හොඳයි කිව්වා නම් නරකයි කිව්වා නම් ඇගීමක් කළා නම් සතුටුණා නම් දුක් වුණා නම් ඔක්කොම වෙලා තියෙන කොහමද? මෙන්න මේක දන්නේ නැතුව ඒ නිරුද්ධ වෙච්ච දේ තාමත් ඒ හැටියට තියෙන දෙයක් කියලා හිතලා අර ස්පර්ශ සමුදියන්ති ඉඳලා තමයි අපි මේ දුක් සැප දෙක විඳලා තියෙන්නේ. එතකොට අර මයින්ඩ්ෆුල්නස් එකේ අර අයිස්බර්ග් එකේ යට කොටස වගේ තමයි මෙන්න මෙතෙන්ට අපේ අවධානය අවබෝධය සතිමත් බව ගේන එක. මේක මුලදී අසා දැනගන්නට ඕන. අසා දැනගෙන මෙන්න මේ අනුවම උපරිම ලෙස තමන්ගේ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කිරීම තමයි සම්පූර්ණම අපේ අධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. එතකොට ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසයක්, කයට පහසක්, හිතට අරමුණක්, මේ ලැබෙන හැම අවස්ථාවකදීම රූපයේ නිරුද්ධ වෙච්ච මොහොතක මේ වෙලාවේ මනෝවිඤ්ඤාණය ක්‍රියාත්මක වෙන අවස්ථාවක් කියලා දැනගත්තොත් බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ අපට දුකක් සැපක් අද්දෙන්න. අන්නේ තිනි තමයි සම්පූර්ණ ෆ්‍රීඩම් එක, ලිබරේෂන්, ඉමෙන්සිපේෂන්, එන්ලයිට්මන්ට් කියලා කියන්නේ. එතකොට මෙන්න මේකට තමයි මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අපට කිසිසේත්ම බාහිර මත ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අදාපි ජීවිතයේ සතුට කියලා මොකටද හිතාගෙන ඉන්නේ? අද කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතේ වැඩිපුරම සතුට විඳින තමන් කොමන දෙයකින්ද බලන්න? ඔබේ දරුව ගැන කල්පනා කරලද? ඔබේ ගෙදර ගැන කල්පනා කරලද? ඔබේ නිවස, ඔබේ ඥාතීන් විතරක් නෙවෙයි බලන්න අද දින ඔබ වැඩිපුරම සතුට වෙන්නේ ඔබේ ශරීරය ගැන හිතලද කියලා. එහෙනම් මතක තියාගන්න ඔබේ සතුට අවසන් වෙන්නේ දුකකින්. ඇයි ඒ කැමති දේවල් ඔබ කැමති විදියට හැමදාම එක වගේ පවතින්නේ නැහැ? ඔබේ දරුවා වෙන කෙනෙකුට බාර දෙන්න ඕන කවදා හරි. හැමදාම ඔබේ ළඟ නැහැ. අපේ තියෙන රූපේ ටිකෙන් ටික වෙනස් වෙනවා. අපේ කොණ්ඩේ කාලෙකදී කොච්චර ලස්සනද නේ? ඒ ලස්සනම කොණ්ඩේ බලන කාලෙකදී කොච්චර කරදරයක් වෙනවද අපට ඒකම? ඒක ලස්සනට තියාගෙන කොච්චර අපි මහන්සියක් දරනවද? ඇතැමිට කොණ්ඩේ ටිකෙන් එක අපි කොට කරනවා. කොට කරගෙන ගිහිලි ගිහිලා අන්තිමට හුඟක් මඩු කරනවා මේකේ කරදරෙහිම. ඒ මට්ටමටමපත් වෙනෝනේ අපි. පින්නුතුනේ මෙන්න මේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කියලා කියන්නේ අර අපි බාහිරට අපේ ජීවිතයේ සතුට තීරණය කරන්න දීපු අවස්ථාව ඒ බාහිර දේෙන් මුදවලා තමන්ගේ මතට තමන්ගේම කන්ට්‍රෝල් එක ගන්න එක. එතෙන්දී අපේ ඉහළම අපේ ෆයිනල් ගෝල් එක තමයි අපේ ස්පිරිචුවල් ගෝල් එක. එතෙන්දී අපට අපේ දරුවවත්, අපේ නිවසවත්, අපේ රැකියාවත් මේ කිසිම දෙයක් නෙවෙයි තමන්ගේ සතුට තීරණය වෙන අවසාන සාධක වෙන්නේ. හැබැයි බය වෙන්න එපා. අර දෙයට කරන යුතුකම් ටික කිසිසේත්ම අඩු වෙන්නේ නැහැ. ඒ දරුවට සලකන එක, ගෙදරට මෝගේජ් එක ගෙවන එක, වාහන ඉන්සුරන්ස් එක ගෙවන එක, ඒ ටික තමන් සුපුරුදු විදිහට කරනවා. නමුත් ඒ කිසිම දෙයක් නෙවෙයි තමන්ගේ ජීවිතයේ අවසාන සතුට වෙන්නේ. අවසාන සතුට තීරණය කරන්නේ තමන් විසින්. මුළු බාහිර ලෝකය එක මොහොතෙන් නැති වෙලා ගියත් තමන්ගේ සතුටට ඩැමේජ් එකක් හානියක් කරන්න බෑ. මෙන්න මේක තමයි මේ ආපු ගුණධම් වල අවසාන ඉහළම සාර්ථකත්වය කියලා කියන්නේ. එනිසාර මුලින් සඳහන් කරපු ඇක්ටිව් ලිස්නින් එකෙන් ආරම්භ වෙලා ග්‍රේට්ෆුල් එකෙන් තවත් ඉහළට ගිහිල්ලා ජෙනරොසිටි එකෙන් ලස්සන වෙලා වර්චුව එකෙන් සිල්වන්ත භාවයෙන් තවත් ජීවිතය ලස්සන කරලා මෛත්‍රියෙන් අපේ හදවත සංවේදී කරලා මෙන්න මේ සතිමත් භවෙන් අපි ප්‍රඥාවෙන් ඉහළටම රැගෙන යෑම තමයි බුදුදහම තුලින් අපට කරන්නේ. අන්නේ මාර්ගයේදී මේකට සම්පූර්ණ මේක අපට පේන සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ආර්ය සංගීක මාර්ගය කියලා කියන්නේ. මේ දැක්ම ඇතුණාට පස්සේ ඔහුගේ ජීවිතේ බාහිරට පේන ලක්ෂණ ටික තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, යහපත් කල්පනා, සම්මා වාචා හොඳ වචන කතා කරනවා, සම්මා කම්මන්ත කායික හොඳ දේවල් කරනවා, සම්මා වායාම හොඳ උත්සාහය, සම්මා සති සතිමත් බව, සම්මා ආජීව යහපත් දිවි පැවැත්ම, සම්මා සමාධි සතිමත් බව, සමාධිය සංසන්දේශනය. එතකොට මෙන්න මේක තමයි අපි ගමන් කරන ලක්ෂණ වාහනය වෙන්නේ. මේකට කියන්නේ බ්‍රහ්ම යානයක් කියලා. පින්නොතුනේ මෙතෙන්ට ආවට පස්සේ තමයි අපේ ජීවිතේ ලස්සන පේන්නේ. දැන් අපි ලස්සන ගාඩන් එකක හිටියත්, ලස්සන වාහනයක ගියත් ඒ ළමන සතුරු ඉතාම සීමිතයි. නමුත් මෙන්න මේ අංගාට ජීවිතේ ආවට පස්සේ බොහොම ලස්සන කන්දක් නැගලා ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග පසුපැල්ලා බොහොම ඉහළ ලස්සන සේම භූමියකට ගිහිල්ලා තාම ලස්සන රෙඩ් කාපට් එකක තමයි යනවා වගේ. තමන්ගේ ආධ්‍යාත්ම ජීවිතේ ලස්සන වෙන හැටි. වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචාව. රැකියාවක් කරනවා නම් සම්මා ආජීවය. උත්සාහයක් කරනවා නම් සම්මා වායාමය. සිහිය දිනු කරනවා නම් සම්මා සතිය. කයින් දෙයක් කරනවා නම් සම්මා කම්මන්තය. සිතුවිල්ලක් හිතනවා නම් සම්මා සංකප්පය. තමට ලෝකේ ගැන දැක්මක් තියෙනවා නම් ඒක චතුරාර්ය සත්‍යය. ඒක සම්මා දිට්ඨිය. පින්නතුනි මෙතෙන්ට ආවට පස්සේ, මේ අවබෝධයට ආවට පස්සේ අපට ධර්මයේ හැසිරීම ඉතාම පහසු දෙයක් වෙනවා. අපට එදාට අපහසු වෙන්නේ මොකද්ද? ධර්මයෙන් බැහැර වෙන එක. එදාට අපට ධර්මයෙන් බැහැර වෙන එක හරියට අර මාළුවේ ගොඩ දාන වගේ, ඒක තමයි Tamanට uncomfortable වෙන්නේ. ධර්මයේ රකින්න එක තමයි යට ලේසි වෙන්නේ. මෙන්න මෙහෙම දවසක් Tamanට එනවා. එදාට Tamanට බලන බලන හැම පැත්තෙම පේන්නේ මේ අරසිංහ මාර්ගයේ අංග ටික. වචනයක් කතා කරනකොට සම්මා වාචා, කයින් වැඩක් කරනකොට සම්මා කම්මන්තය, උත්සාහය කරනකොට අකුසල් දුරු කරන, කුසල් දිනු කරන තියෙන සම්මා වායාමය, හිත දිනු කරනකොට සම්මා සතිය, මෛත්‍රිය භාවනා කළ හිත සමාධිමත් වෙනකොට සම්මා සමාධිය. මෙන්න මේ ටික ජීවිතේ තමන් තියෙන හැම පියවරක්ම හරියට දැන් මේ ඔබ සූදානම් කරු මේ පාවඩේ ලස්සනට මල් එහෙම තියෙනවනේ. අන්නේ මල් වගේ තමයි ඔබ තියෙන හැම පියවරක්ම හරියට නෙළුම් මල් පිපිලා ඔබ පිළිගන්නා වගේ ඔබ මේ ධර්මය තුලින් ජීවිතය සෝභමාන වෙනවා. ඉතින් අන්නේ සෝභමාන වෙන ජීවිතය තුලදී තමන්ට වටිනාම දේ තමයි මේ ආධ්‍යාත්මික ගුණාංග. අර ධනිය ගෝපාල, ඔහු එදා සතුටු වුණේ ඔහුට තියෙන බාහිර, ඔහුගේ ගවයන් ටික, ඔහුගේ භාර්යාවන්, දරුවන්, කුඹුර, ඔහුට තියෙන ගේ දොර, ඉඩකඩම් ගැන තමයි ඔහු එදා සතුටුනේ. අන්නේ සතුටු වෙච්ච දේ ගැනම ඔහු එදා දුක් වුණා. ඒව නැති වෙනකොට, වෙනස් වෙනකොට. නමුත් අපේ බුද්ධ ශ්‍රාවකයන්, බුදුහාඳුරු කියලා කියන්නේ, උන්වහන්සේගේ ශ්‍රාවකයන් කියලා කියන්නේ අර භෞතික දෙයක් මත තියෙන සතුටක් නෙවෙයි. හැබැයි අපි ඒ වගේ එක විට අයින් වෙනවා කියන එකක් නෙවෙයි මේ කියන්නේ. ඒවට අපි අපේ යුතුයකම් ටික කරන ගමන් අපේ සතුට අපි ඒ දේවල්ට තීරණය කරන අවස්ථාව දෙන්නේ නැහැ. අපේ සතුට තීරණය කිරීම අප මතටම අපි ඒ වගේකින් පාර ගන්න. ඒක කරන්නේ අපි ධර්මය තුල. අන්න ඒ නිසා ධනිය ගෝපාල සතුට වෙනවා වගේම බාහිර දේවල් වලින් ඔහු ඒ ප්‍රමාණයටම දුක් වුණා. දැන් බලන්න ඔබ යම් කිසි බාහිර දෙයකට ආසා කියලා කියන්නේ, ඔබ සතුට වෙනවා කියලා කියන්නේ, සාමාන්‍ය කෙනෙක් ඔබ සතුටින් ඉන්නවා කියලා හිතයි. නමුත් ධර්මයේ දන්න කෙනෙක් දන්නවා ඔබ ඒ බාහිර භෞතික දෙයට පුද්ගලයාට සතුට වෙන ප්‍රමාණයටම ඔබ කවුරු ආදාහරි දුක් වෙන කෙනෙක් කියලා දන්නවා. ධර්මයේ දන්න කෙනෙක් ඔබ සාමාන්‍ය දෙයකට hina වෙනකොට කවදාවත් ඔබට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇයි ඒ? ධර්මයේ දන්න කෙනා දන්න ඔබේ බාහිර රූපයකට, සංජයකට සතුට වෙනවා කියලා කියන්නේම ඒ දේ වෙනස් වෙනකොට ඔබ දුක් වෙන්න මේ සූදානම් ඉන කෙනෙක් කියලා දන්නවා. බය වෙන්න එපා. ධර්මයේ දන්න කෙනෙක් ඔබට කවදාවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, අපට අකමැති කෙනෙක් ඉන්නවා නම් මේ සිස්ටම් එකක් දන්න, මේ ක්‍රමවේදයක් දන්න අපට අකමැති කෙනෙක් ඉන්නවා නම් අපි සතුට වෙනකොට යා එයා සතුට වෙනවා. එහෙම සතුට වෙන කෙනෙක් ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ තමයි මාරයා. අපි සතුට වෙනකොට එයා සතුට වෙනවා. ඇයි ඒ? එයා දන්නවා අපි මේ සතුට වෙන්නේ පංචකාමය තුල ඉඳගෙන කියලා. එයා දන්නවා මේ දුක් විඳින මගේ ලෝකෙට මෙයා එන්න දැන් සූදානම් ඉන්නේ මගේ වසඟ ඉන්න කෙනෙක් කියලා මාරයා දන්නවා. මාරයා දුක් වෙන අවස්ථාවක් තියෙනවා. මාරයා ගැස්සෙන තිගැස්සෙන කම්පා වෙන අවස්ථාවක් තියෙනවා. මොකද්ද? අපේ හිත වඩලා පංච නීවරණ දුරු කරමින් ප්‍රථම ඥානයට පත් වෙන අවස්ථාවේදී මාරයා ගැස්සෙලා යනවා. ඒක කියන්නේ මාරයාගේ ඇසට වැලි ගැසීමක් කියලා කියනවා. මාරයාගේ ශේෂ්ත්‍රය ඉක්මවල යනවා. කාමාවචර දිව්‍ය ලෝක 6න් ඉහළම දිව්‍ය ලෝකේ තමයි වසවාරිත මාරයා ඉන්නේ. ධ්‍යාන වැඩුවා කියන්නේ ඔහුගේ ශේෂ්ත්‍රය ඉක්මවල බ්‍රහ්ම ලෝකයට යන්න තමන් ආධ්‍යාත්මික සූදානම් කියලා. මෙන්න මේ தත්ත්වය පසුකල යනකොට මෙයා අපට විරුද්ධ වෙනවා. අපට බාධා කරනවා නම් බාධා කරනවා. ඒ නිසා ඔහු මේ ලෝක ක්‍රමවේදයේ දන නිසා තමයි ඔහු බාධා කරන්නේ. හැබැයි සාමාන්‍ය කල්යාණ මිත්‍රයෙක් අපට කවදාත් එහෙම බාධා කරන්නේ නැහැ. ඔහු සතුට වෙනවා. අපි ආධ්‍යාත්මික දියුණුව වෙනකොට තවත් එයා දියුණුවට උදව් කරනවා. සම්මැදුරිස්ට දෙවරු ඉන්නවනේ. ඒගොල්ලෝ අපට සාදුකාර දෙනවා. මෙයා දැන් මාර්යාගේ විශ්ේ ඉක්මවලා දැන් අපේ පැත්තට ආව බ්‍රහ්ම ලෝක පැත්තට එනවා කියලා සතුට වෙන එකට. ඒ නිසා අපි ධනිය ගෝපාලගේ කතාවේ කෙටියෙන් කිව්වේ ඊළඟට තමයි කර්මය පිළිබඳව එක. කර්මය පින්නතුනි අචින්තනීය විෂයක් මේක. බුදුදහමේ මාතෘකා කීපයක් තියෙනවා. අපට සිතල අවසන් කරන්න බැරි මාතෘකා තියෙනවා. එකක් තමයි ඥාන විෂය. ඥාන ගැන හිතල අවසන් කරන්න බැක පුළුල් විෂයක්. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි සීමා වෙන්නේ. ඊළඟ කාරණේ තමයි බුද්ධ විෂය කියන එක. බුදුරජාණන් වහන්සේගේ තත්ත්වයට පත්වීම, උන්වහන්සේගේ ගුණාංග, උන්වහන්සේ ඒ සඳහා පාරමිතා පුරන කාලපරාසය, මේක ඊටාම පුළුල් විෂයක්. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් සීමා වෙච්ච ක්ෂේත්‍රයක්. ඒක ෆීල්ඩ් එකක්. ඊළඟ දේ තමයි කර්මය කියන එක. මේ කර්මය ඊටාම පුළුල් විෂයක්. ඒක සම්පූර්ණයෙන්ම දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. හැබැයි අපටත් යම් යම් විදියකින් ඒකට කරුණු තේරුම් ගන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රධානම දේ තමයි අපි කර්මය ගැන තේරුම් ගන්න එක. ඒක අපි තේරුම් ගන්නේ ධර්මය හරහා. ඒක තේරුම් ගන්නකොට ප්‍රධාන සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි චුල්ලකම් විභංග සූත්‍රය. අනිත් එකේ ළඟින්ම යන තව සූත්‍රයක් තියෙනවා මහා කම විභංග සූත්‍රය. මේ සූත්‍ර දෙකම ඊටම වැදගත්. බොහෝ විට අපි දන්නේ චුල්ලකම් විභංග සූත්‍රය. හොඳ දේවල් කරෝතින් හොඳ විපාක ලැබෙනවා, නරක දේවල් කරෝතින් නරක විපාක ලැබෙනවා කියන කාරණේ. එතකොට ඒකේ කියනවා යම් කිසි කෙනෙක් රූප සම්පත්තියෙන් ඉන්නවනම් එයා ඒ රූප සම්පත්තියට කරපු පින්කම් මොනවද කියලා කියනවා. රූප සම්පත්තියෙන් අඩු වෙනනම් ඒකට හේතුත් කියනවා. යම් කිසි කෙනෙක් දිගාසිරි ලැබනවනම් ඒකට හේතුත් කියනවා. යම් කිසි කෙනෙක් අඩු වයසෙන් මැරෙනවා නම් ඒකට හේතුත් කියනවා. යම් කිසි කෙනෙක් ධනවත් නම් ඒකට හේතුත් කියනවා. දුප්පත් නම් ඒකටත් හේතු කියනවා. යම් කිසි කෙනෙක් මහේශාක්‍ය නම් ඒකට හේතුත් කියනවා. ආල්පේශාක්‍ය නම් ඒකට හේතුත් කියනවා. මේ වගේ හේතු ගාන චුල්ලකම් විභංග සූත්‍රය කියනවා. හැබැයි එහෙම වුණා කියලා අපට කර්මය විතරක් නෙවෙයි අපේ ජීවිතයේ තීරණය කරන සාධක වෙන්නේ. තව හේතු ගානක් තියෙනවා. උතුනියාම, බීජ නියාම, ඒ වගේම චිත්ත නියාම, ධම්ම නියාම, මේ වගේ නියාම ධර්මයන් ලෝකේ ක්‍රියාත්මක වෙනවා. එතකොට එක එක ඍතු විපර්යාසන වලට අනුව දේශගුණික වෙනස් වීම වෙනවා. ඒක වෙන්නේ කර්මෙන් නෙවෙයි. හැබැයි එකක් මතක තියාගන්න, අපේ කර්මයක් එක්ක සමහර දේවල් මේ අනිත් විශ්ේනොත් එකට බද්ධ වෙලා යන්න පුළුවන්. දැන් අපි ලොකු ධනයක් වියදම් කළා, වගාවක් කළා. වගාවක් කරපු අවස්ථාවේදී උතුණියා මේ සම්බන්ධ වෙලා විශාල හානියක් වගාවට වෙන්න පුළුවන්. ඒතර එක පැත්තකින් උතුණියාමෙන් උනේ, අනිත් පැත්තෙන් මේක අපට කර්මයේ සම්බන්ධයක් තියෙනවා. අපට ලොකු ධනහානියක් වෙන්න කර්මකුත් තිබ්බා. එතකොට කීපයක් එක පිට වෙන්නත් පුළුවන්. එතකොට ධම්ම නියාමයේ කියලා කාරණයක් තියෙනවා. එතකොට කම්ම නියාමයෙන් අපට ආයුෂක් ලැබුණා. ධම්ම නියාමයට අනුව හැමදාම ජීවත් වෙන්න බෑ. අපි මරණයටපත් වෙන වෙනවා. අපි කොච්චර හොඳ අපි අවුරුදු 10,000කට සරිලන කුසල කර්ම කරලා තිබුණත් අපි මනුස්ස ලෝකයට නම් ආවේ අපට අවුරුදු 80ක් උපරිම 100ක් 120ක් යනකොට යන්න වෙනවා. එතකොට කම්ම නියාමයෙන් මේ බෙනිෆිට්ස් ටික ලැබෙලා තිබුණත් ධම්ම නියාමයෙන් අපට ඒ සීමා ඉක්මල යන දෙන්නේ නැහැ. එතකොට කම්ම නියාමයෙන් අපි රූප සම්පත්‍ය ලැබුවා වෙන්න පුළුවන්. නමුත් ධම්ම නියාමයට අනුව ඒ කාලේදී කෙස් සුදු වෙනවා, දත් වැටෙනවා, ඒව ධම්ම නියාමයේ. ඒව කර්මෙන් වෙන්නේ නැහැ. මගේ දතක් ගැලවුණා අනේ කර්ම විපාක දුන්නා කියලා එහෙම හිතුවට වැඩක් නැහැ. ඒක ධම්ම නියාමයේ කාරණයක්. මම මෙච්චර පින්කම් කරනවා බලන්න මගේ කොණ්ඩේ සුදු වුණා කියලා. එහෙම කිව්වට වැඩක් නැහැ. ඒක ධම්ම නියාමයක. එතකොට අපි මහලු වීම, ලෙඩ වීම, මරණය මේ වගේ කාරණා ධම්ම නියාමයට සම්බන්ධයි. හැබැයි අතරේදී කර්මයක් සම්බන්ධ වෙනවා, මේවට ලොකු ඩැමේජ් වෙනවා නම් ඒවට කම්ම නියාමයෙන් කිසියම් විදියක බලපෑමක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ සම්බන්ධයක් තියෙනවා. අනිත් දේ තමයි තුල්ලකම් විභංග සූත්‍රයේ ළඟම යන අනිත් සූත්‍රය තමයි අපට කර්මය ගැන ටිකක් ගැඹුරු අවබෝධයක් ලබා දෙන්නේ. ඒකත් ඔබට ඉඩක් ලැබුණොත් කියවලා බලන්න. ඊටන්ට් එකේ තියෙනවා මහා කම්ම විභංග සූත්‍රය කියලා. ඒක තුල්ලකම් විභංග සූත්‍රයේ ළඟම තියෙන ඊළඟ සූත්‍රය. ඒක බොහෝ දෙනෙක් කියවලා නැහැ. ඒකෙන් මහා අමුතු කතාවක් කියනවා. ඒකෙන් මොකද්ද කියන්නේ? කුසල කර්ම කළා සුගතිගාමී වෙන ඇත්ත ඉන්නවා, කුසල කර්ම කළා දුගතිගාමී වෙන ඇත්ත ඉන්නවා. අකුසල කර්ම කළා දුගතිගාමී වෙන ඇත්ත ඉන්නවා, අකුසල කර්ම කළා සුගතිගාමී වෙන කටියක් ඉන්නවා කියන්නේ. මේක ලොකු කතාවක්. සමහර අය නෝ ජීවිත කාලෙම පින්කම් කළා අවසාන මොහොතේ බරපතල අකුසලයක් වෙලා ඒකෙන් දුගතිගාමී වෙන පුළුවන්. සමහර අය ජීවිත කාලෙම ලොකු අකුසල කරපු අය ඉන්නවා, හැබැයි අනන්තර කර්ම නෙවෙයි, ඊට පල්ලෙහා කර්ම කරලා අන්තිම කාලේ තමන්ගේ චර්යාව සම්පූර්ණ වෙනස් කරගෙන හොඳ වෙලා සුගතිගාමී වෙන ඇත්ත ඉන්නවා. මෙන්න මේ ක්‍රමවේදය ගැන මහා කම්ම විභංග සූත්‍රය විස්තර කරනවා. මෙන්න මේක දන්නේ නැති සමහර අන්‍යාගමික අය කියනවා කුසල කර්මයක් කරොතින් අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවා, අකුසල කර්මයක් කරොතින් අනිවාර්යයෙන්ම දුගතිගාමී වෙනවා කියලා මතවාදයකට එනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මං එහෙම කවදාවත් කියන්නේ නැහැ, ඇයි මට මහා කම්ම විභංගයේ ඥානය තියෙයි කියලා. අර වැරදි මතයට එන්නේ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි, ධානලාභී සමහර අය, අභිඥාලාභී සමහර අයත් මේ වැරදි වලට එනවා කියලා. අන්‍යාගමික අය පුබේ නිවාසානුසති ඥානෙ තියෙන සමහර අය ඉන්න පුළුවන්. ජීවිත කාලෙම අකුසල කරලා අන්තිම කාලේ කරපු කුසලයට පේන්නේ අර ලොකු අකුසලට විතරයි පේන්නේ. එයා මතයකට එනවා අකුසල කරන කෙනා සුගතිගාමී වෙනවා කියලා. නිකන් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, අර සයිකික් එනර්ජි තියෙන අයත් ඉදමේව සත්‍ය මොගමඤ්ඤං කියන මෙන්න මේ දෘෂ්ටියට එනවා කියලා බුදුහමරෝ සඳහන් කරනවා මහා කම්මගන සූත්‍රයේ. හැබැයි බුදුහමරෝ දේශනා කරන මහණෙනි මම ඒ මතයට එන්නේ නෑ, මට මේ මහා කම්ම විභංග ඥානෙ තියෙන නිසා කියලා. එනිසා මේ වගේ පුළුල් පරස්සයක් තියෙනවා. අනිත් දේ තමයි කර්මයෙන් මේ වගේ දේවල් ආවත් අපට සැලකිතු ප්‍රමාණයක් මේ ආත්ම භාවය කරන කුසල කර්ම වලින් ඒව යටපත් කරගන්න හැකියාවක් ලැබෙනවා. එනිසා හැමදේම කර්මයෙන් වෙනවා, කර්මය කලින් ලියවෙලා තියෙනවා කියලා කතාවක් නැහැ. මේකට තමයි ප්‍රයෝග සම්පatti කියලා කියන්නේ. අපි උත්සාහයෙන් අපිට වෙනස් කරගන්න පුළුවන් දේවල් ඇත්තටම මේ වගේ රටවල තියෙන්නේ, මෙන්න මේ ප්‍රයෝග සම්පත්තිය තියෙන්නේ. එනිසා තමයි මහා කාන්තාර ෂේම භූමිය බවට පත් කළේ වුණා වගා කරන්නේ ඒකයි. අපි නම් අනේ කර්මයෙන් ඉතින් මේ දුෂ්කර පළාතක් මේ පළාත්වල වගා වෙන්නේ නැහැ කියලා අපි අද්දක බඳන් ඉන්නවා. වැස්ස වහිනකන් ඉන්නෝනේ. මේ කට්ටිය කොහොමද? හැතැම්ම දහස් ගණන් දුර ඉඳලා බට දාලා වතුර ගෙනල්ලා වගා කරන මේ කට්ටිය. මේවනම් ප්‍රයෝග සම්පත්තිය වැඩ ගන්නවා. එතකොට මෙන්න මේක තමයි වෙනස. ප්‍රයෝග සම්දම් බලන්න මේ වගේ ප්‍රදේශනේ මීට අවුරුදු 100කට විතර කලින් කොච්චර දුෂ්කරදනේ කාන්තාර වගේ තියෙන ඇතෙනේ. බලන්න දැන් අද මේ තැනකට ආවට පස්සේ නිකන් දිවි ලෝක විදියයි. එතකොට මේ සම්පූර්ණ මේගොල්ලන් ප්‍රයෝග සම්පත්තිය වෙනස් කරනවා මේ. එනිසා උත්සාහයෙන් අපිට හුඟා දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ උත්සාහයෙන් වෙනස් කරන දේවල් රිසල්ට් එක අපිට මේ ජීවිත කාලය තුළදීම දකින්නත් පුළුවන්. අන්න ඒකයි වෙනස. දැන් අපි හිතන් ඉන්නේ කර්ම කරණේව මරණයෙන් පස්සේ විපාක දෙනවා කියලා නේ හිතන් ඉන්නේ. නමුත් පින්තුණි අප කරන කර්ම වලින් සැලකුතු ප්‍රමාණයක් අපට විපාක දෙන්නේ මේ ආත්ම භාවෙදිමයි. දැන් මංගල සූත්‍රයේ පුබ්බේජකත පුඤ්ඤතා කියලා කිව්ව ගමන්ම අපට හිතෙන්නේ මොකද්ද? අතීතයේ කරපු කර්ම කියලා නේ? නෑ පින්තුණි, අපි අද උදේ කරපු කර්මයක් පුබ්බේජකත පුඤ්ඤතා. උදේ අල්ලපු ගෙදරට ගිහිල්ලා වෑංජනයක් දුන්නා, මෙන්න දවල්ට ඒ ගෙදරින් උත් වෑංජනයක් ගේනවා. අපි උදේට උයපු වෑංජනය අල්ලපු ගෙදරට ගිහිල්ලා දුන කිරිබත් ටික දවල්ට ඒගොල්ලන් හදපු වෑංජනයක් අපේ ගෙදරට ගෙනත් දෙනවා. මෙන්න පුබ්බේජ කත පුඤ්ඤතා. අර උදේ එක හිතර අනේ දවල් වෙනකින් අපි මේ ගෙදරට ගෙනියන්න ඕනේ කියලා එයා අපි ඊට පස්සේ රිටර්න් එකගෙන මේ පැත්තට. මේ වගේ පිනතුනි අපේ ජීවිතයේ හුඟා දේවල් මේ ජීවිත කාලය තුලදීම දැන් බලන්න අපේ ජීවිත කාලයේ මුල් කාලින් ධම්ම හුඟාක් අපි යාළුව හොඳට ආශ්‍රය කරා නම් කාලයක් ඇද්දි පිනතුනි මේ රිසල්ට් එක හොඳටම පේනවා. ඒ අපි හොඳට හිතිය උදව් කරපු යාළුව ඔක්කොම අපිට කාලයක් ඇද්දි ඉන්නවා. කොතන ගියත් යාළුවෝ කියන කොයි රටක ගියත් තමන්ට උදව් කරන කට්ටිය ඉන්නවා. මේක මේ දිට්ඨ ධම්ම වේදිනේ කර්මයක් නේ. තමන් මේ ජීවිතයේ මේ හොඳ යහළුකම, හිතවත් බව, තමන්ගේ සිල්වන්ත බව, ඒකේ තමන් ගනුදෙනු කළ යනුව තමන්ට කලක් යද්දි තමන්ට ලොකු කොන්ෆිඩන්ස් එකක් සමාජය තුළ තියෙනවා. එතකොට මේව පෙර කර්ම නෙවෙයි. මේව මේ ජීවිත කාලයම තමන් උපයාගත්තු දේවල්. ඒ නිසා ඔබට ගෞරවය සමාජයෙන් ඔබට බලෙන් ගන්න බෑ. ඔබ ඒක උපයා ගන්නට ඕන. You can't demand your respect. You should earn it. අපට වෙන කෙනෙක්ගේ ගෞරවය බලෙන් ගන්න බෑ පින්නතුනි. අපි ඒක කාලයක් වැඩ කිරීමේ ප්‍රතිඵල විදියට අපි ඒක උපයා ගන්න ඕන දෙයක් ඒක. ඒක අපිට මේ ජීවිතේම කරන්න පුළුවන්. ඒකනොත් ඉහළම දේ තමයි යම් කිසි දෙයක් කළා ඉක්මනටම සාන්දෘෂ්ටික වාසියෙන් සහ කල් නොයවා යම් කිසි දෙයක ප්‍රතිඵල ගන්නව නම් ඒ මොකද්ද ගන්න තියෙන දේ? ඒ තමයි ධර්මය. සම්දිට්ඨිකව කාලිකව. අපි කරන හැම දෙයකම රිසල්ට් එක ලැබෙන කාලයක් ගත වෙන ඒවා කාලිකයි. දරුවෙකුට උගන්වලා දරුවෙක් උපාධියක් ගන්න අවුරුදු කීයක් ගත වෙනවද? අවුරුදු 18ක් ඉස්සක් ඔබට බලන් ඉන්න ඕන. නමුත් ධර්මයේ ප්‍රැක්ටිස් කරලා පින්නතුනි. බලන්න විනාඩි 10ක් මෛත්‍රී භාවනා ප්‍රැක්ටිස් කරන්න බලන්න. ඒ රිසල්ට් එක තමයි කොච්චර ඉක්මනට ලැබෙනවද? ඔබ බලන්න ඔබ මේ දකින්න රූපයේ Nirodha vechi රූපයක් මනෝවිඤ්ඤාණයෙන් දකින්න කියලා දැක්කොත් ඒ දකින ඒ මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්නේ ඒ සුළු මොහොතේ පුළුවන් ද බාහිර කෙනෙකුට ඔබට දුකක් ගෙනෙන්නේ? දුකක් දෙන්න බෑ. කෙනෙක් බනිනකොටම ඔබ දන්නවා මේක නා බනින අවස්ථාවේ නෙමෙයි මේක තීරුම් ගන්නේ. ඒ શબ્දේ නිරුද්ධ වෙලා මගේ මනෝවිඤ්ඤාණයෙන් මනංච පටිච්ච ධම්මේච උපාජ්ජති මනෝවිඤ්ඤාණ අවස්ථාවේ මේක මම හඳුනාගන්නේ. එතකොට ඒ શબ્දේ මේ පුද්ගලට ඇයිද නැහැ කියලා දන්නවා. ඒ શબ્දයෙන් නම් දුක එන්නේ. ඔබට බනිනකොට ඒ શબ્දේ වෙන කෙනෙකුට ඇහෙනකොට එයාට දුක හට ගන්නට ඕන. නමුත් එයාට ඒ දුක හටගත්තේ නැහැ. ඔබට බනිනකොට අහගෙන ඉන්න අනිත් අයට දුක හට නොගෙන ඔබට විතරක් දුක හටගත්තේ ඇයි? එහෙනම් ඒ શબ્දයෙන් දුක ආවේ. શબ્දයෙන් දුක ආව නම් දෙන්නට මේක වගේ දුක එන්න ඕන. නමුත් ඔබට දුක නැවිලා ඇවිල්ලා අනිත් කෙනාට දුක නාවේ මේ શબ્දේ තමන් ගත්ත විදියට තමයි තමන්ට මේ දුක් සැප ටික ආවේ. දැන් අපි කියමු ඔබට කවුරු හරි කෙනෙක් බැන්න කියලා. පිරිසේ මැද්දදී නරක වචන කියලා බැන්න ඔබට. ඔබ හිතුවා දුකෙන් ඉන්න ඔබ අඳුරන්නේ නැති කවුරු හරි කෙනෙක් ඔබ දැන් මේ පිරිසක් මැද්දදී වෙලෙ එකපාරම බනින ඔබට නරක වචන කියලා. ඔබට හරිය දුකක් හට ගන්නවා. ඒ වෙලාවේ තව කෙනෙක් කියනවා දුක් වෙනේප මෙයා මන්දබුද්ධික කෙනෙක්, මනසෞලෙච්ච කෙනෙක් කියලා කියනවා. කියුවම මොකද වෙන්නේ? ඔව් අපට අර දුක නැති වෙනවා. මේ අහවල් කෙනෙක් කියලා දැන් කවුරුත් දන්නවා මෙයා මේ මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කියලා. එතකොට ඔබට අර දුකක් නැහැ. බලන්න අපේ ආකල්පේ වෙනස් වෙච්ච ගමන්ම අපේ ඇටිටියුඩ් එක විතර වෙනස් වෙනවට ඕනේ. අපේ ලෝකය බලන විදිය වෙනස් වෙච්ච ගමන්ම අපට මේ දුක නිදහස් වෙන්න පුළුවන්. එනිසා මෙන්න මේක තමයි ධර්මයේ සාන්දෘශ්‍රික බව කියලා කියන්නේ. එතකොට කිසිදාක පින්නතුනේ ඇහැට දකින්න රූපයකින්වත්, කනට අහන ශබ්දයකින්, නාසයට එන ගඳ සුවඳකින්, දිවට එන රසයකින් මේ කරුණු හතරෙන් විශේෂයෙන්ම කිසිදාක මේ දේවල් වලින් ඔබට දුකක් එන්නේ නැහැ. මේ හතරම එන විපාක මට්ටමේදී මේව උපේක්ෂා සාගතය නියුට්‍රල්. ඇහැට දකින්න රූපයේදී වර්ණ රූපේ විතරයි අපට පේන්නේ. කනට එන ශබ්දයේදී ශබ්ද රූපේ විතරයි, නාසයට එන ගන්ධයේදී ගන්ධ රූපේ විතරයි, දිවට එන කේදී රස රූපේ විතරයි. මේ කිසිම දෙයක් මුල් අවස්ථාවේදී සැපක් දුකක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා සංගත එක නියුට්‍රල්. ඒක දුක හරි සැප හරි තීරණය වන්නේ අපි ගන්න විදියට. කයට යමක් වේගෙන් වේදනාවක් ආවොත් වේදනාව ස්පර්ශ වෙනවා. වේදනාව ඒ ස්පර්ශ වෙන වෙලාවෙදී වේදනාවක් එනවා. හැබැයි ඒක හඳුනාගන්නෙත් ඒ කාය විඤ්ඤාණය නිරුද්ධ වෙච්ච අවස්ථාවක මනෝ විඤ්ඤාණය. එහෙනම් බලන්න මේ සම්පූර්ණම අපේ ජීවිතයේ දුක් සැප විඳින්නේ කොහොමද? අපේ මනෝවිඥානේ. ඔව් මෙන්න මේක තේරුම් ගත්ත ගමන්ම බාහිර කිසිම දෙයක් වෙනස් කරන්න දෙයක් නැහැ. සම්පූර්ණ වෙනස් කරන්න තියෙන්නේ අපි හිතන ආකාරයෙන්. ඒ නිසා මේ දර්ශනය සුතම ඥාණයෙන් අසා දැනගෙන චින්තාමය ඥාණයෙන් මේක නැවත නැවතත් හිතලා භාවනාමය ඥාණයෙන් මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කිරීම තමයි සම්පූර්ණම ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එකේ සක්සස් එක කියලා කියන්නේ. තව ප්‍රශ්න මොකද තියදහන්න? ඉතින් මේ පින්නතුන් හුඟක් ශ්‍රද්ධාවන්තයි. අපි දන්නවා දහමට කැමති ස්වාමින් වහන්සේලාට බොහොම ගරු කරන නිතර දානමාන අදී පින් දහම් කරන අම්මට තාත්තට හොඳට සලකන පින්නතුන් මෙතන මේ කවුරුත් ඉන්නේ. ඒ නිසාම තමයි ඔබට මේ වටිනා දහමක් ලැබෙන්නේ. ඔබේ ගැන හුඟක් සතුටටපත් වෙන්න. ඉතින් මේ දහම අහනකොට මේ දහම ඉතාම ගෞරවයෙන් අපි අපේ ජීවිතය තුළට බාර ගන්නට ඕන. ඒ දහම තුළම අපේ ජීවිත උපරිම ලෙස පවත්වා ගන්නට අපි උත්සාහ කරන්න ඕන. එහි අවසානයේ අපි යන්නේ අපට මේ දහම කියලා දීපු බුදුහාඳුරු ගැන අපට ගෞරව ඇති වෙන්නට ඕන. ඒ දහම වසර 2500ක් රැගෙන ආපු ඒ සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන අපට ලොකු ගෞරවයක් හට ගන්නට ඕන. උන්වහන්සේලා කරපු පරිත්‍යාග නිසා තමයි පින්තුනේ අද අපට මේ දහම ලැබෙන්නේ. ඒ නිසා ඒ දහම ගෙනෙන්නට උන්වහන්සේලා විශාල පරිත්‍යාගයක් කළා තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් එක්කලේ පින්තුනේ. ඉතින් ඒ පරිත්‍යාගය පිටුපස්සේ ඒ අම්මලා තාත්තලා අපේ අතීත මුතුන් මිත්තන් විශාල පරිත්‍යාගයක් ලැබීමක් කළා තියෙනවා. සියෝපසෙන් ඒ ස්වාමීන් වහන්සේලා රැක බලාගෙන ඒ දරුවන් සාසනෙ පූජා කළා. ඒ කරපු උත්සාහයේහි කැපවීම ප්‍රතිඵල තමයි අද අපි විඳින්නේ. එනිසා අපි උපන් රටෙන් බොහෝ දුර ඇවිල්ලා හිටියත් ඒ දහම අහලා තමන්ගේ ජීවිත දහමෙන් ආලෝක කරගෙන තව දුරටත් මේ දහම ලෝකෙ තුල රැගෙන යන්නට අපට කිසියම් පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් මේ සාසනයට කිසියම් ශක්තියක් ඔබට දෙන්න පුළුවන් නම් ඔබේ ශක්තියත් ලබා දෙන්නට ඕන. යතර විශේෂයෙන් ඔබේ දරුවන් ඔබේ ළඟම ඥාතීන්ට මේ දහම ලබා දෙන්නට ඕන. ඉනිසා දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම දේ තමයි ධර්මය. ධර්මයේ දුනොත් විතරයි දරුවන් දුකෙන් නිදහස් වෙන්නේ. කොච්චර අධ්‍යාපනය දුන්නත් කොයිතරම් ඉහළ රැකියාවක් කළත් දරුවේ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ පිනතුනි. දුකෙන් නිදහස් වෙන නම් මේ ධර්මය ලැබෙන්න ඕන. දරුවන්ට සතිමත් බව පුහුණු කරන්න. අද වර්තමානයේ ලංකාවේ හැම ආගමකම දරුවන් පාසල් මට්ටමින් සතිමත් බව පුහුණු කරනවා. සති පාසල කියලා වැඩසටහනක් යනවා. මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා ප්‍රාථමික මට්ටමින්. ඉතින් ගැඹුරට යන්නේ ඒක ලොකු ආදර්ශයක් වෙනවා. අද මයින්ඩ්ෆුල්නස් එක ලංකාවේ උගන්වන්නේ සිංහල ගුරුවරුන්ට වඩා සිංහල නොවන ගුරුවරු. අබෞද්ධ ගුරුවරු තමයි ටීචර්ස්ල විදිහට ප්‍රැක්ටිස් කරන්නේ. ඒ නිසා අද අපෙන් මේ ධර්මයේ ගිලිහෙමින් වෙනත් අයගේ අතට යන කාලයක් මේකයි. ඒ කියනත් අවධානයෙන් ඉන්න. ඉතින් ඒ නිසා ඊට වඩා ලොකු උරුමයක් ඔබට තියෙනවා. ඔබ උපතින්ම බෞද්ධුනේ ලොකු පිනකට, ලොකු ප්‍රාර්ථනාවකට. ඔබට පින්වත් අම්ම තාත්ත ලැබිලා, ධර්මය ලැබිලා, හොඳ වටා පිටාවක්, ශ්‍රද්ධා සම්පත්තිය ඔබට උපතින්ම ලැබුණා. ඔබ ඇතැමිට බිම පොළවේ පය ගහනත් කලින්ම වඩාගෙන ඉන්න කාලෙම ඔබේ අම්මා අධ්‍යයක එකතු කළා පුතේ බුදු සාදු කියන්න, සාදු කියන්න කියලා අපට මුලින්ම මේ ධර්මය ලබා දුන්නා නේද? ඉතින් එච්චර අපට කුඩාම කාලයේදී ධර්මය ලැබෙන්න අපි ලොකු පිනක් කරලා තියෙනවා. ඉතින් ඒ පින අපි තවදුරටත් දිනු කරගනිමු. දිනු කරගෙන උපරිම ලෙස අපේ ආධ්‍යාත්මික දියුණුව සඵල කරගන්නට අපි උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද මේ පින් අනුසිද්ධ කිරීමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මානෙල් ලියනගේ මෑණියන්ට නදේශා අමරතුංග මහත්මියගේ දයාබර මෞතුමිය මේ ගිහිල්ලා එතුමියට අවුරුද්දෙන් කරන පින්කම විදියට. ඉතින් එතුමිය ගුරුවරියක් ලෙස බොහෝ කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරලා ඒ වගේම දහම් අධ්‍යාපනයත් ලබා දීලා දහම් ගුරුවරියක් ලෙසත් කටයුතු කරපු මෑණි කෙනෙක්. ඉතින් ඒ මෑණියන් බොහෝ පින්කම් ජීවත් වෙලා ඉන කාලෙ සිද්ධ කරන්න ඇති. ඉතින් ඒ මෑණියන් කරපු පින්කම් වලට මේ අප සිද්ධ කරගත් මේ උතුම් පින්කමත් ඒ මෑණියන්ගේ සසර ජීවිතයට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින දැක සතුටු වෙන්න පුළුවන් යම් තාක් ඥාතින වෙත්නම් පින්කමට සහභාගී වෙච්ච මේ පින්තුන් නමින් මිය ගිය අමල තාත්තලා ඇති, ආචිල සීල ඇති, සහෝදර සහෝදරියන් ඇති. ඉතින් ඒ අයත් පින් බලාපොරොත්තුකින් කිසියම් තැනක සිටිනවා නම් මේ පින දැක සුවපත්ත්වවා කියන පැතුමෙන් අපි මියගේ ඥාතිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රස කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන් සම්මදස්සික දෙවියන් උනුමෝදන්ව දෙවියන්ගේ දිවිසුරු වර්ධනය කරගන්නා ගමම් පින්වත් ඔබ හැම දෙනාටම දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා. විශේෂයෙන් හරින්ද්‍ර මහත්මයා, නදීෂ නෝනා, ඒ වගේම ආදරණීය දරුවන් මේ පින්කමට සහභාගී වෙච්ච හැම දෙනාම, ඔබේ දරුවන් හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් සැලසී ඔබේ සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් නිවන පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම සදා. හොඳයි, අද මේ නිවස පන්සලක් වගේ ධර්මශාලාවක් වගේ කළා. ඉතින් බොහෝ දෙනාට මේ පින්කම් කරන්න අවස්ථාව පරිසරය සකස්ලා දුන්නා. ඉතින් මේ පින්තුන් හැම දිනෙකම හුඟක් වාසනාවන්තයි. ඉතින් ඔබ හැම දිනාටම ආරාධනා කරලා බොහෝ දුර බැහැර ඉඳලා ඔබ මේ පින්කමට සහභාගී වුණා. ඉතින් ඒ හැම දිනාට හරි හොඳයි හොඳයි හොඳයි. එතකොට ඒ සංජය මහත්මයා දුර බැහැර ඉඳලා ඇවිල්ලා මේ පින්කමට සහභාගී වුණා. ඉතින් වා සතුටට පත්වන්න. ඉතින් ලස්සන පින්කමක් සිදු කරන්න තමන්ගේ සහෝදරිය ලොකු උපකාරයක් කළේ. ඉතින් මං හිතන්නේ මේක තමයි අපි කරන්න ඕන පින්කම්. ඉතින් ඇත්තටම අපේ අම්මට තාත්තට පින්කම් කරන අවස්ථාවේදී අපි සහෝදර සහෝදරයන් එකතු වෙලා අපට පින්කම් කරන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. ඉතින් අපි පෝෂණය කරනකොට අපේ අම්ම තාත්ත බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි ඒ එක කුසින් බිහි වෙච්ච දූ දරුවන් සමගියෙන් බොහෝ කාලයක් එකට ඉඳිමින් මේ වගේ පින් දහම් කිරීමේ අම්ම තාත්ත අපේක්ෂා කළා. ඉතින් මං හිතන්නේ අම්ම කොහේ හරි ඉඳගෙන මේක දකින්න පුළුවන් තැනක ඉන්නවා නම් වා සතුටු වෙයි. ඉතින් පින්කම් කරන විතරක් නෙමෙයි මේ හැම දිනෙක මේ එක රාසිය කරගෙන එකට ඉඳගෙන ඒ පින්කම් කිරීම ගැන අම්ම හුඟා සතුටු වෙයි. ඉතින් ඇත්තටම මේ පින්කම් කරනකොට අපේ මේ ජීවිතයේ අම්ම තාත්ත විතරක් නෙමෙයි බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි අපි සසර ජීවිතවල ගියාත්ම භාවල තමල තාත්තරටත් අපේ සතුරු කරන අවස්ථාවකින් අනුවදන් කරන අවස්ථාව. එනිසා ඇත්තටම අපට මේ සුගතිය ලබන්න අපට මේ ආත්ම භාවය අම තාත්ත විතරක් නෙවෙයි කලින් ආත්ම භාවය අම්මල තාත්තලාත් උදව් කළා තියෙනවා. ඒ පිනෙන් තමයි අපි මේ ඉන්නේ. එනිසා ඒක නිතරම හිතන්න ඕන කාරණයක්. දැන් බලන අපි මව කුසට පිළිසිඳ ගන්න අවස්ථාවේදී දුර්වල විඥානයක් නම් මව කුසේ පිළිසිඳ ගත්තේ උපතින් ඇස් දෙක අන්ධ වෙන්න, බිහිරි වෙන්න, අංග විකල වෙන්න පුළුවන් විඥානයක් නම් මව කුසේ බැසගත්තේ අම්මට වෙනසක් කරන්න බෑ. අම්ම ඇතැම්ට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඒත් අම්මට වෙනසක් කරන්න බැරි වෙනවා. එතකොට මේ ආත්ම භාවය අම්මට විඥානය බාර දෙනකන් කවුද අපට උදව් කළේ? ගිය ආත්ම භාවය අම්මල උදව් කළා තියෙනවනේ. ඒ අම්මල හොඳට අපේ හිත තියලා මේ ආත්ම භාවය අම්මට බාර දෙනකන් වැඩ කළා තියෙනවා. ඒ නිසා ඇත්තටම අපි අවුරුද්දට දවසක් හරි පින්කමක් කරන වෙලාවකදී ඒ සසරගත ජීවිතේම අම්මල සාත්‍රයට අපි පින් අනුමෝදන් කරන්නට ඕන. ඉතින් explained by the Blessed One, the Supreme Buddha, by the power of the Buddha, Dhamma and Sangha, by the power of the spiritual qualities of these monks, May you be well, happy and peaceful. May no harm come to you, no difficulties come to you, no problems come to you. May your all righteous wishes meet with success. Especially, may your educational goals meet with success. With that intention, now three monks are going to chant blessing discourse uttered by the Blessed One. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පිටිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ධම්මසාරති සංඝා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිච්චිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චන්තං වේදි විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ බුජෝ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන සච්ච වජ්ජේන පාතු සංරතනත්‍රයං සච්ච වජ්ජේන පාතු සංරතනත්‍රයං ඒතේන සච්ච වජ්ජේන පාතු සංරතනත්‍රයං කරණීය මත් කුසලේන සංසන්තං පදං අවිසමෙච්ච සක්ඛෝ වුජෝජසෝ ජෝජ සුවචෝ චස්ස මුදවනති මානී සන්තුස්ස කෝච සුකරෝච අප්පකිච්චෝච සල්ලහොක තේ සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනු කෙන්දෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙයොං සුඛිනෝ වාකේ විනෝන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතන්තා ඒකේචි පාන භූතං තේ කසාවා තාවරාවා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුපතෝලා දෙක්ඛාවායේව අද්දෙක්ඛායේ ච දෝරේ වසන්තියමි දුරේ භෝතාවා සම්භවේ සීවා සම්වේ සන්තා භවන්තු සුඛිතන්තා නපරෝ කරන්ති කුම්භේත නාතිමඤ්ඤේත කච්චිනං පංචේ ව්‍යාලෝසනා පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ නිච්චය මාතාය තානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේවම්පි සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං මදෝචකිරියං ච අවේරං අස පත්තං චිත්තං කරං නිසින්නෝ වාසයානෝ වායාව කස්ස විගත මින්දෝ ඒ සංසතින් අදෙක්කෙය බ්‍රහ්මනේතං විහාරං ඉද මාහෝ දෙක්ටෙන්ච අනුපෙළම් සීල වාදස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය ගේදං නයි ජාතු ගබ්බ සෙයම් පුනරේති තේන සච්ච වජ්ජේන සන්තිතේ හෝතු තේන සච්ච වජ්ජේන සම්බරෝගෝ විනස්සතු තේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං.